සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස. සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද මේ ෆාම්ඩේල් පඤ්ඤාසීහ බෞද්ධ මධ්‍යස්ථානයේහි සිල් සමාදන් වුණු පින්නතුන් මේ මොහොතේට නියමිත ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. හොඳයි පින්නතුනි, මම බුදුදහමේ එන ඊටාම සරල කරුණු ටිකක් පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපේ ජීවිතයට ලොකු අවබෝධයක් ලැබෙනවා ජීවිතය ගැන. අපේ ජීවිතය ගැනත් මේ ලෝකය ගැනත් වැටහීමක් ඇති වෙනවා. ඒ වගේම දිනෙන් දින අපට සතුට වැඩි වෙන ක්‍රම අපි තේරුම් ගන්නවා. ඒක තමයි බුදුදහමෙන් ලැබෙන ප්‍රධානම ක්‍රමය. සතුට ඇති වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් ගත්තොත් දුක නැති වෙන ක්‍රමය. දැන් බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා අහන බුදුහාඳුරෝ සතුටෙන් ඉන්න කියලා. බුදුහාඳුරෝ අහන මම මොකක් ලැබුණාද සතුට වෙන්නේ කියලා. ඊට පස්සේ අහන බුදුහාඳුරන්ට බුදුහාඳුරෝ දුකෙන් ඉන්නේ කියලා. බුදුහාඳුරෝ අහනවා ඊට පස්සේ මට මොකක් නොලැබුණාටද මං දුක් වෙන්නේ කියලා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දෙයක් ලැබුණොත් සතුට වෙනවා, අහිමුණොත් දුක් වෙනවා කියලා. මේක විතරයි ලෝකෙ මිනිස්සු දන්නේ. නමුත් අපි ඊට වඩා ගැඹුරට යනවා බුදුදහම තුළ. ධර්ම ශ්‍රවණය කරන්න අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි ඔබත් සඳහන් කරපු විදිහට කර්මය පිළිබඳ අවබෝධය ලැබෙනවා. මේක තමයි පළවෙනි පියවර. අපේ සිත මුල් වෙලා අපි යමක් කරනවා නම් ඒ සිතේ ස්වභාවය අනුව සිත අපිරිසිදු නම් අපි කයෙන් වචනෙන් සිතින් කරන දේවල් වලින් අපට දුක ලැබෙනවා. අපේ හිත පිරිසිදු නම් අපි කයෙන් වචනෙන් හිතින් කරන දේවල් වලින් අපට සැප විපාක ලැබෙනවා. අපේ චේවනල් හා සමානව. මේක තමයි පළවෙනි අවබෝධය. When we are listening to Buddha's message, the first understanding that we have the understanding of karmic law. Whatever we do with intention, we have the real same results according to our mental condition. That is why Buddha says, mind is the forerunner. Mano pubbangama dhamma. Mano setta, mind is chief. Mano maya, mind made adim. If someone does something with a wicked mind, suffering follows him because of polluted mind. On the other side, if someone does something with pure mind, happiness follows him because of pure mind. If we have this understanding, we try to overcome suffering, we try to overcome evils, negative thoughts, and always we try to develop positive thoughts. In this understanding, we always try to develop three meritorious deeds with this understanding. Practicing generosity, practicing virtue, and practicing meditation. Practicing more merits means practicing happiness. This is the first step that we have throughout listening to what Buddha taught. Budrajanan Vahansyege Dharma Sravanin, අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි කර්මය ගැන අවබෝධය ඇති වෙනවා. හිත මුල්ලලා කරන දේවල් වලට හිතේ ස්වභාවය අනුව සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ ස්වභාවය මත අපි නිතරම උත්සාහ කරනවා හිත පිරිසිදුව තියාගන්න. හිත හොඳින් දෙයක් කරන්න නිතරම උත්සාහ කරනවා. එතකොට මේත් එක්කම අපේ ජීවිත තුළ සිදුවන ප්‍රධාන වෙනස තමයි අපි හැකිතාක් දුරට හොඳ කර්ම කරනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ පුණ්‍යක්‍රියාපි කරනවා. දානමයන් පුණ්‍ය කිරියවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරියවත්තෝ, භාවනාමයම් පුඤ්ඤකිරියවත්තෝ කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව බුදුහාමර දේශනා කළා. ඇයි අපි මේව පින්කම් කරන්නේ? පින්කම් කරන්න කරන්න අපේ දිනදා ජීවිතේ කටයුතු වා සාර්ථක වෙනවා. අපි ඉගෙන ගන්න අය නම් ඉගෙනීම සාර්ථක වෙනවා. රැකී රක්ෂා කරන අය නම් ඒ රැකී ආරක්ෂාවල තියෙන දියුණුව ඇති වෙනවා. දරුවන්ගේ යහපත බලාපොරොත්තු වෙනවා නම් ඒක ඉෂ්ට වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ පින්කම් ගැන හිතන හැම මොහොතකම අපේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. මෙන්න මේක තමයි අපි පින්කම් කිරීමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ පින්කම් අතරිනොත් දානමය පින්කම් ඉතාම වැදගත්. පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා, ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවණං සමතික්කමාය, දුක් නැති කිරීම පිණිස ඒකායන මාර්ගය මේකයි කියලා දේශනා කළ සතිපට්ඨානය. ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා ඉතාම වැදගත් කාරණයක්, විනෙය්‍ය ලෝකේ අභිජ්ජහ දෝමනස්සං කියන කාරණේ. මේ ධර්ම මාර්ගය යද්දී ආරම්භයේදීම තියෙන උන ලක්ෂණයක් තමයි ලෝකයේ පිළිබඳව තියෙන දැඩි ආසාවත් අමනාපයත් දුරු කරන්නට ඕන. මානසික සතුටක් කරා යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ප්‍රධාන වශයෙන් කළ යුතු කාරණා දෙකක් තමයි, එකක් දැඩි ලෝභකම. මේකට බුදුදහමේ කියන අභිජ්ජහ කියලා. සාමාන්‍ය ලෝභයක් නෙමෙයි දැඩි ලෝභය කියන්නේ. දැන් අපිට ඇත්තේ මේ ලෝභය නැහැ. මේ ලෝභය තියෙනම් මෙහෙම එන්නවත් බැ අපිට. හැම දෙයක්ම කරද්දී ලෝභකම ඉස්සරහට එනවා. ඒකෙදී ආගේ හුවා කුසල් දහම් යහපත වැළකෙන වෙද්දී. අනිත් දේ තමයි දැඩි අමනාපය. අනිත් කෙනෙක් කෙරෙහි නිතරම අමනාපයෙන් එන ගැටෙන ස්වභාවය තියෙන. කුමක් අනිත් කෙනා කළත් නිතරම හිතේ ගැටෙන ස්වභාවයක් තියෙන. මෙන්න මේ දැඩි ලෝභය සහ අමනාපය තියෙන කෙනාගේ සතුට හුඟා කඩුවේ. ඒ නිසා මානසික සතුටක් කරා යන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පළවෙනිම පුරුදු කරන්න ඕන කාරණා දෙක තමයි පරිත්‍යාගශීලීත්වයත් මෛත්‍රියත් කියන මේ කාරණා දෙක. මෙතෙන්දෙත් ඊටාම වැදගත් කාරණයක් තියෙනවා දන් දීම ගැන. අපි බොහෝ විට හිතන් ඉන්නේ අපි දන් දීම ගැන හුඟක් දන්නවා කියලා නේ. හුඟක් ලොකු දාන දෙනවා, අපි දානවලට අත ගහලා තියෙනවා එහෙම කියලා අපි හිතන් ඉන්නේ නේ. නමුත් වෙනතුනේ දාන දෙනකොට කරුණු පහකින් සැලකිලිමත් වෙනවා දානය ගැන. බුදුහාමුදුරුවෝ දේශනා කරන දානේ නිසි ඵල නෙලා ගන්නට නම් කාරණා පහක් ඒ දානය තුල තියෙන්න ඕනේ කියලා. මොනවද ඒ කාරණා පහ? සක්කච්ඡං දානං දේති. මනමින් සකස් කළා ඒ දේ දෙන්නට ඕන. මේක ඊටාම වැදගත් කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ දිනක් අනාථපිණ්ඩ සිටුතුමා බුදුහාඳුරු හමු වෙන්න ආවා. හමු වෙන්න ආපු අවස්ථාවේදී අනාථපිණ්ඩ සිටුතුමාගෙන් බුදුහාඳුරු අහනවා, ඔබේ පවුලේ අය ඥාතීන් දන් දෙනවද කියලා. අනාථපිණ්ඩ සිටුතුමා කියනවා, ඔව් බුදුරජාණන් වහන්සේ දාන දෙනවා. හැබැයි දාන දුන්නට දෙන්නේ නිවුඩු හාලේ බතුයි කාඩි හොදෙනුයි තමයි දන් දෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ කාලේ හැටියට සමාජෙ තිබිච්ච අඩුම දේ දුප්පත්ම කෙනෙක් අනුභව කරන විදිය. නිවුඩු හාල් කියන්නේ අර හැබී කොටනකොට අර කුඩු වෙන පොඩි කෑලි ටික. නැත්නම් අර ගොයන් කැපුවට පස්සේ දෙවණියට වගා වෙන දෙවණියට ඇති වෙන අර වැටිච්ච වී ඇට වලින් නැවත හට ගන්න ගස් තියෙනුනේ, ඒව කපල ගන්න අස්වැන්න. ඒ වෙච්චර රසවත් නැහැ. ඒ හාලයි කාඩි හොද්දයි. කාඩි හොද්ද කියන්නේ මිරිස් හොද්ද වගේ හොද්දා. මිනිස් දානවා. මෙන්න මේකෙන් තමයි අපේ ඥාතීන් දන් දෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ අහන්නේ සිරිතුමාගෙන්, සිරිතුමනි ඔබගේ ඥාතීන් දන් දෙනවද කියලා. දානේ නම් දෙනවා ස්වාමීන් වහන්සේ, නමුත් දානේ දෙන්නේ මේ වගේ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කොයි වගේ දෙයක් කියාවිද මේ වගේ වෙලාවකදී? බුදුහාඳුරෙන් උත්තරේ කොයි වගේ වේවිද? මෙතෙන්දී ඉතාම වැදගත් කාරණයක් මෙන්න මෙතෙන්දී බුදුහාඳුරේ දානේ හොඳයි කියලාවත් නරකයි කියලාත් කිව්වේ නැහැ. ඇයි ඒකට හේතුව? සමහර කෙනෙක් දුප්පත්ම කෙනෙක් නම් ඔහුට දෙන්න තියෙන එකම දේ මේක වෙන්න පුළුවන්. ඒ නිසා නොදීම ඉන්නවට වඩා මේකත් හොඳයි දෙන එක. ඒ නිසා බුදුහාඳුරන්ගේ දහම අනුව දානේ හුඟක් දෙනවද, පොඩ්ඩක් දෙනවද, බොහෝම ඉහලින් දෙනවද, අඩුවෙන් දෙනවද කියලා එන කෙනේ වැදගත් වෙන්නේ. දැන් සමහර අය බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත ගියාම ඇතැම් විට බොහොම බත් හැන්දෑ දෙන්නේ. එච්චර දෙන්න පුළුවන්කම තියෙන යාට. එතකොට දැන් මෙතෙන්දී බුදුහාඳුරෝ කියන්නේ දෙන්නේ හුඟක්ද, සල්පයක්ද කියන එක නෙවෙයි වැදගත් වන්නේ. ඒ දෙනකොට කාරණා පහක් යාග ළඟ තියෙනවා. සක්කච්ඡන්දේති. ඒ දෙනදී මනාව සකස් කළ දෙන්නට ඕන. චිත්තිකත්වාදේති. ඒක ගෞරවයෙන් දෙන්නට ඕන බාර ගන්න කෙනා කෙරෙහි. සහත්තන්දේති. තමන්ගේ අත් දෙකෙන් මේක පූජා කරන්නට ඕන. අනපවිද්දන්දේති. ඒ දෙනදී නිතර නිතර දන් දෙන්න ඕන. කලාතුරකින් දෙන දානයක් නෙවෙයි. හැකි හැම වෙලාවෙම මේ දානය පුරුදු කරන්න ඕන. ආගමන දිට්ඨිකෝ දේති. කර්මඵල අදහගෙන දෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ පහ. මනවින් සකසලා දෙන්නට ඕන. ගෞරවයෙන් දෙන්නට ඕන. තමන්ගේ දෑතින් දෙන්නට ඕන. නිතර නිතර දෙන්නට ඕන. කර්මඵල අදහගෙන දෙන්නට ඕන. මේක දීමේ මට පින් ලැබෙනවා කියන අදහසින්. ඒ ටිකත් මේකටම ගන්න පුළුවන්. ඒකටත් ගන්න පුළුවන්. කර්මඵල අදහගෙන එතකොට කර්මඵල අදහගෙන කරන කෙනාම උපයන්නේම ධර්මිය තමයි. එතකොට ඇත්තම මේ කර්ම ටික ඔක්කොමටම වෙනවා. අර කියන ඔක්කු දැහැම උපයන්න ඕනේවා. සිල්වත් ගුණවත් අයට දෙන්න ඕනේ වෝ ඔක්කොම කරුණු ටිකක් මේකේ තියෙනවා. එතකොට ධම්මදෙනකොට මුකුත් ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ කියන්නේ. ඔව් අපි ඒකත් කතා කරමු. අපි දැන් මූලික දේ දැන් අපි මේ කතා කරන් යන්නේ. එතකොට මෙතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් මේ කාරණා පහ ඉෂ්ට නොකර දන් දුනොතින්, ඒ කියන්නේ මනාව සකස් නොකර දන් දුනොතින්, ගෞරවයෙන් නැත්නම් දාන දෙන්නේ, තමන්ගේ දෑතියම නම් දාන නොදෙන්නේ, ඊළඟට කර්මඵල අදහගෙන නොවේ නම් දෙන්නේ, නිතර නිතර දන් නොදෙනව නම්, එහි ආනිසංස විදියට තමන්ට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. ලැබුණට ඒ භවෝග සම්පත් වලින් නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? තමන්ට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. ලැබුණට ඒ ලැබෙන ධනය තමන්ට පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. හුඟක් ධනිය තියෙනවා, gedara badu mutu තියෙනවා. තමන්ට පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. තමන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. කියන්නේ ලෝභකම තියෙනවා. ලෝභකම නෙමෙයි නේද? ඔව් ඒක ඇත්තෙම මසුරුකම වෙන්නත් පුළුවන්. විවිධ විදිහ නම් අපට කියන්න පුළුවන් ඔක බුදුදාමේ හැටියට. අපි සාමාන්‍ය ගම්මු යාට ඒක පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. හොඳට ලස්සනට ඇඳ තියලා බිම නිදා ගන්නවා. හොඳ වාහනේ තියලා ගෑරේජ් එකේ තියලා වහලා පයින් යනවා. ව්‍යායාමට යන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒක තමන් දුක් විඳිනවා. එතකොට අර සම්පත් වලින් නිසි ප්‍රයෝජන තමට ලැබෙන්නේ ඉන්නකම් එකතු කළ නිකාම මැරිල යනවා. දෙවනි කාරණය තමයි තමන්ට ඉන්න සාමි භාර්යාවන්, දරුවන්, දැසිදසු කම්කරුවන් මේ අය තමන්ගේ වචනේ පිළිගන්නේ නැහැ. තමන් දෙයක් කිව්වම ගණන් ගන්නේ නැහැ. තමන්ට ඇතේම ලොකු ධනයක් තියෙනවා. තමන්ගේ ළඟ ඉන්න අනිත් අය තමන්ගේ වචනේට ඇහුම්කන් දෙන්න එකට ගරු කරන්නේ නැහැ. තුන්වෙනි කාරණය තමයි වැදගත්ම කාරණය. මොකක්ද ඒ? ඒ තමයි තමන්ට දහමක් දේශනා කරද්දී ධර්ම ශ්‍රවණයක් ඇහෙද්දී තමන්ට ඒක අහන්න හිත යෙදෙන්නේ නැහැ. ඒකට තමන්ගේ නුවණ හොඳට යොදවන්න ඌමනාවක් ඇති වෙන්නේ නැහැ කියලා. මේක ඊටාම වැදගත් කාරණයක්. හේතුව තමයි අර කාරණා පහ නැතුව දන් දෙන එක. අර කාරණා පහ සම්පූර්ණ නොවුනහම දන් දුන්නත් භවෝග සම්පත් ලැබුණත් තවත් ආයමයක් දුන්නත් Tamanට බනහන්න හිත යෙදෙන්නේ නැහැ. දැන් අපි කියන්නේ බනහන්නේ නැහැ කියලා අපි අනිත්‍යයට දොස් කියනෝනේ නේ. ඇත්තෙ මෙයාගේ වරදන්නේ මේක. ඒ කර්මය විසින් මෙයා ඉවත් කරන මෙතනින්. එතකොට ඒ පින තියෙන කෙනා භාෂාව නොතේරුණත් ඇවිල්ලා ළඟට වෙලා අහගෙන ඉනවා දැන් මේක. අර හිත යෙදෙන්නේ මෙයාට අර සසරේදී අර පින්කම් හොඳට මේ කාරණාපන් යුක්තව කිරීම ආරසංශ විදියට. මේක ඊටාම වැදගත් කාරණයක්. ඉතින් ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන් සසරේදී වගේ හොඳට සකසලා ගෞරවයෙන් කරම්පල අදහාගෙන දානේ දී මේ ආරසංශ තමයි ඔබට මේ ධර්මය ලැබෙන්නේ කියලා. ධර්මයේ නාමෙනුත් පින්නතුනි. ධර්මයේ එක එක ස්ටෙප්ස් වල කරුණ අපට ශ්‍රවණය කරන්න පුළුවන්. දැන් ඔබ කිව්වා වගේ කර්මය ගැන අහන්න පුළුවන්. නැවත ඉපදීම ගැන කියන්න පුළුවන්. ඒවා අනිද්දාම වල තියෙන කාරණා. නමුත් ඊට අමතරව ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් සුවිශේෂීව දේශනා කරන කාරණයක් තියෙනවා. විශේෂයෙන් අනිත්‍යතාවය, පටිසමුපාදය, චතුරාර්ය සත්‍යය මේ කරුණු මිශ්‍රිතව සැබෑ දහමක් දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් කියලා තියෙනවා. අන්න එක තේරුම් ගන්න එක තමයි වැදගත්ම කාරණය. එතකොට දානමය පුණ්‍ය කිරියවත්ව කියපු විදිහට හැකි තාක් දන් දෙන්නට ඕන. මේ කරුණ වලින් සම්පූර්ණ අපි දන් දෙන්නට ඕන. ඒක තමන්ට මේ ජීවිතයේම පීති මුදාහරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. දන් දෙන තැනට තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. තමන් ඒ නිර්ලෝභීව පරිත්‍යාග කරපු දේ ගැන. දෙවනි දේ තමයි සීලය. පංචශීලයේ විශේෂයෙන් තමන්ගේ කය වචනේ සංවර කර ගැනීම. තමන් සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් තමන්ට ඒ ගැන ලොකු සතුටක් ඇති වෙන්නේ. තමන්ට ඕනම සමාජයක නිර්භයව අභීතව ගිහිලා අනිත් ඇත්ත එක කටයුතු කරන්න පුළුවන්. මේක තිතාම වැදගත් කාරණයක්. ඒ වගේම මේ සීලයේ ආනිසංස විදියට තමන්ට සුගතියක් ලැබෙනවා. දානයේ ආනිසංස විදියට සුගතිය විතර සුගතියම ලැබෙන්නේ නැහැ. දානේ නිසා භවභව සම්පත් ලැබෙනවා. නමුත් සුගතිය ලැබෙනවා කියලා සඳහන් වෙන්නේ නැහැ. සුගතියක් ලැබෙන්නේ සිල්වත් වීමේ ආනිසංස විදියට. ඒ නිසා හොඳ උපදක් තියෙනට ඕන අර ලැබෙන දානේ ආනිසංස ලැබෙන්න. නැත්නම් දානේ ආනිසංස ලැබෙනකොට ඇතැම් විට තිරිසංගත සතෙක් නම් ඇතැම්ට භවභව සම්පත් ලැබෙනවා සුගතිය ලැබිලා නැහැ හොට. ඒ නිසා සුගතියක් ලැබෙන්න ඕන භවභව සම්පත් ලැබෙන්නත් ඕන. අනිත් දේ කාරණේ තමයි ප්‍රඥාව ලැබෙන්නටත් ඕන. අන්නේ ප්‍රඥාව ලැබීමට තමයි භාවනාමය පින්කම අපි කරන්නේ. මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ඉතාමත්ම වැදගත් වෙනවා. When we listen to Buddha's message, little by little, we have understanding the karmic law. It means, whatever we do with intention, we will have the same result. With this understanding, we try to develop three meritorious deeds. Practicing generosity, practicing virtue, practicing meditation. Generosity means offering something to others with kind heart. And also virtue means discipline in our speech and behavior. Meditation means mental culture, especially practicing loving kindness meditation. These three meritorious deeds are very important, not only for after here, but we can get the results, benefits in this life itself as the result of practicing these three meritorious deeds. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල ආනිසංස විදියට අපට මේ ජීවිතයම ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් තියෙනවා. විශේෂ ආනිසංසයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. දැන් දානයක් දුන්නත් දානයේ දීමේ ආනිසංස විදියට අපට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් බොහෝ දෙනෙක් මේ ආනිසංස ලබා ගන්නෑ. දැන් අපට ඕනම කෙනෙකුට දානයක් දෙන්න පුළුවන් නේ නේ? විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාට සිල්ලතුන්ට ගුණතුන්ට දානයක් දෙන එක ආනිසංසය තමයි. ඒ දානයත් එක්කම ඒගොල්ලන්ට ලැබෙනවා ධර්මය ලැබෙනවා. අන්නේ ධර්මය ලැබීම තමයි දාණයෙන් ලැබෙන ලොකුම ආනිසංසය. ඒ වගේම කෙනෙකුට දෙන දේවල් වලිනුත් උතුම්ම දේ තමයි දානය කියලා කියන්නේ. When especially when we practice generosity, we will have a very special result that listening to Buddha's message. This is one of the benefits that we receive throughout practicing generosity for the monks. But unfortunately, some people don't receive this benefit. එතකොට මෙන්න මේ ආනිසංස ලැබෙනවත් එක්කම අපට ටිකෙන් ටික ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. එතකොට අපි මේ සඳහන් කළේ කම්මස්සකත සම්මාදිටියත් එක්ක කුසල කුසල කර්ම පිළිබඳ විශ්වාසයත් එක්ක අපේ ජීවිතය ඇතිවන වෙනස ගැන අපි මේ සඳහන් කළා. එතකොට මෙන්න මේ එක්කම මේ තැනැත්තා ජීවිතයේ සතුට ලැබීමට හේතු වන මංගල කරුණෝ වැඩිපුර සිද්ධ කරනවා. හිත හොඳට තියෙන්න මේ තැනැත්තාගේ අතින් හොඳ දේවල් මංගල කරුණ වැඩිපුර සිද්ධ වෙනවා. මොනවද මංගල කරුණු කියලා කියන්නේ? අන්න හරි, බොහොම හොඳයි. මංගල සූත්‍රයේ තියෙන මංගල කරුණු 30 ගාන ඈ පතිරූපදේශ වාසෝච කුබ්බේච කත පුඤ්ඤතා කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාගච්ඡා මාතා පිතූ පට්ඨානං ඈ මේ ඔක්කොම මේවට තමයි සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා කියන්නේ. Whenever our mind is pure and calm, we do a lot of meritorious deeds, supreme blessings in our life. Offering something to others is a blessing. Taking care of our parents is a blessing. listening to Dhamma in the right time is a blessing. Discussing Dhamma in the right time is a blessing. Gratitude, kathanyuta, gratitude is a blessing. Arya satchana dasana, understanding Four Noble Truth is a blessing. The more blessings that we do in our day-to-day life, the more we gain happiness. I've clearly seen that. If I can help someone else, I look at it as an opportunity. Not a duty. Yes, actually we do all of these things for our mental health, for our happiness. Right. And like as you said about karma, I mean, I don't need to think about, I kind of go to like, you know, the description of the taints, where he talks about the monk reflecting wisely, you know, on lives and stuff. I kind of go to that, and I don't need, I mean, I'm sort of agnostic on it, I guess. I'm not going to say it's not there, but I haven't seen it, and I don't need that to see the truth in this. Because it's in your life every day. Yes. And if I see something there, then I'll know something I don't know now. Mm-hmm. Right now I don't, you know. Yes. මේකෙදි ඉහළම දැන් මංගල කරුණ අතරිනුත් ටිකෙන් ටික ගැඹුරට යන්න අරිය සත්‍යන දසන කියලා කාරණයක් තියෙනවා. පුත්‍රස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති කියලා කාරණයක් තියෙනවා. මෙන්න මේ කරාම අපි යනවා. මේක සාමාන්‍ය දන් දීමෙන් නවතින්නේ නැත්තේම මේ හිත පිරිසිදු වීමත් එක්ක ධර්ම ශ්‍රවණයත් එක්ක මේ යන ගමන් මග අවසන් වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අශෝකං විරජං ඛේමං. ඒ කියන්නේ තනිකරම නිවන මේ කියන්නේ. ඉහළම මංගල කාරණය තමයි නිවන. The supreme blessing is the achieving Nibbana, the bliss of Nibbana. එතකොට මෙන්න මේ ගමන් මගේ ටිකෙන් ටික අපි ඉදිරියට යනවා. අපේ දිනපතාම අපි ඇතැම් විට මේ මංගල කරුණ ගැන දිනපතාම හිතනවා. අද මගේ අතින් කීයක් වුණාද කියලා තමන් බලනවා. තමන් රාත්‍රියේ නින්දට යන වෙලාවේදී තමන්ම කල්පනා කරලා බලනවා අද මගේ අතින් මෙන් කීයක් නා සිද්ධ වුණාද. අද මම බණ ඇහුවා, අම්මට තාත්තට සැලකුවා, අද යාළුවෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් කළා, හොඳ මිතුරෙක් හම්බුණා, මං චතුරාර්ය සත්‍ය ගැන ටිකක් ඉගෙන ගත්තා, මට කෙනෙක් බැන්න මං ඒ වෙලාවේ හිත රිදව ගත්තේ නැහැ. මෙන්න මේ වගේ දිනපතාම එන්නම වැඩිපුර තමන් මේ මංගල කරුණ සිද්ධ කරගන්නවා තමන්ගේ හිත පිරිසිදු වීමත් එක්ක. මෙන්න මේක තමයි පිනුතින අපිට ටිකෙන් ටික ධර්ම මාර්ගය ඉදිරියට යනකොට සිද්ධ වෙන කාරණේ. අනිත් දේ තමයි ඔබතුමිය අහුවාගේ ඉතාම වැදගත් කාරණයක්. අපි බොහෝ විට යම් දේවල් කළා සතුටක් බලාපොරොත්තු වෙනවා. එතැන් විට සාමාන්‍ය මිනිස්සු එදින්දා ජීවිතයේ අධ්‍යාපනය ලබාගෙන දරුවෝ හදලා රැකී රක්ෂාවක් කළා නොයෙක් ක්‍රමවලින් සතුට බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක් හිතන කාරණයක් තමයි යම් කිසි දෙයක් කළා ඉවරුණාට පස්සේ සතුට ලැබෙන්නේ කියලා. එතකොට ඒ තැනත්තාට නිතරම අනාගතයේ තමයි සතුට තියෙන්නේ. එතකොට විභාගයක් පාස් වෙනකොට හිතෙන්නේ විභාගයක් පාස් කරාට පස්සේ සතුට තියෙන්නේ කියලා. හැබැයි පාස් කරාට පස්සේ ඒක අවසාන විදිහට තේරෙන. ඊට පස්සේ තව බලාපොරොත්තුවක් එනවා. තව ඉලක්කයක් එනවා. එතකොට මැරෙනකම්ම මේක තමයි යන්නේ. එතකොට සාමාන්‍ය මිනිස්සු හිතන්නේ නිතරම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ. අර බාලගිරි දෝෂය වගේ. එතකොට අපි හිතන්නේ සතුට තියෙන්නේ මේ දේ කළේ ඉවරුනට පස්සේ කියලා. නමුත් මේක නෙවෙයි යථාර්ථය. බුදුදහමේ හැටියට සතුට තියෙන්නේ මේ කරන මොහොතේ. දැන් අපිට හිතෙන්නේ 70-50ක් යන්න තියෙනවා නම් වේගෙන් ගියාට පස්සේ සතුට ලැබෙයි කියලානේ. ඩෙස්ටිනේෂන් එකට වේගෙන් ගිහිල්ලා ළඟා වුණොත් සතුට ලැබෙයි කියලානේ. අපි නගින්නේ මයෝ 70-50ක් යන තියෙනවා බලන තව 40ක් තියෙනවා 30ක් තියෙනවා 25ක් යන තියෙනවා බල බල ඔලොස්සවත් බල බල තමයි යන්නේ නේ. අපි හිතන්නේ මෙතෙන්ට ආවට පස්සේ සතුට තියෙන කියලා. නමුත් පින්නතුනේ අපි හිතන්නට ඕන සතුට තියෙන්නේ මේ ගමන තුලදීම කියලා. ගමන යද්දී පුළුවන් නම් වඩා පිටාවට ටිකක් බලාගෙන කෙනෙකුට ඊ යන අතරිනුත් පුළුවන් නම් උදව්වක් කරගෙන ලේන් එකට දාන්න පුළුවන් නම් උදව්වක් කරන්න පුළුවන් නම් උදව්වක් කළා. ඒ උදව් ටික කරගෙන මේ ගමන එන්නට ඕන. 70-50 තමන් වේගෙන් පැදලා ආවයි කියලා සතුට නැහැ. සතුට තියෙන්නේ ඒ එන ගමනේදී කොයිතරම් දුරට තමන් හිත පිරිසිදු කරගෙන එනවාද? කොයිතරම් දුරට තමන් සම්මා සතියෙන් එනවාද කියන කාරණය මතයි තමන්ගේ සාර්ථකත්වයේ තීරණය වන්නේ. ඒ එන ගමනේදී තමන් කොයිතරම් වේගෙන් ආවද කොයිතරම් අඩෝ ගෑස් ප්‍රමාණයක් පිච්චිලා ආවද කියන එක මත නෙවෙයි තමන් සාර්ථක. අපි බලන්නේ බොහෝ විට අඩුම විදියට ගෑස් පිච්චෙන වාහනයක් තමයි ගන්නෙ නේ. ඊට පස්සේ වේගයෙන් යන කුලන් විදියට තමයි යන්නේ. නමුත් මේක නෙවෙයි අපේ ජයග්‍රහණය කියලා කියන්නේ. අපට ගෑස් ටිකවත් නෙවෙයි ඇත්තටම වටින්නේ. ඒකට වියදම් වෙන මුදල නෙවෙයි අපට වටින්නේ. අපට වටින්නේ මොකද්ද? කාලය. අපට වටින්නේ කාලය. කාලය කියන්නේ කාලේ ඉක්මනට වැඩක් කිරීම මත නෙවෙයි. ඒ කාලය තුල අපි කොයිතරම් දුරට මනස දිනු කරාද? කොයිතරම් දුරට අපි දහම තුල හිටියාද කියන කාරණය මතයි Tamange ජීවිතෙන් නියමාර්ථය ගත්තා වෙන්නේ. ඒ නිසා යමක් කරනකොට අපි වර්තමානයේ තුල ජීවත් වෙනවා. වර්තමානයේ කරන දේෙන් සතුට වෙන්නට ඕන. මේ වෙලාවේ Tamante ඉන්නේ පොඩි දරුවෝ නම් ඒ දරුවගේ දරසුරතල් බල සතුට වෙන්න. දරුවා බාර දෙන්න ඕනේ ඉස්කෝලේ ගැනම හිතේ තින්න එපා. ඒ මොහොතේ දරසුරතල් බලන්න. නැත්තම් දරුවා ලොකු වුණාට පස්සේ දරුවෝ විශ්වවිද්‍යාලෙ ගියාට පස්සේ අර පින්තූර පොට්ටික බල බල ඉන්න තමයි වෙන්නේ. පොඩි කාලේ දන ගහනකොට මෙහෙමයි, පොඩි කාලේ කිරි බොනකොට මෙහෙමයි, ඉතින් ඇල්බම් ටික හරව හරව බල බල ඉන්න ඊට පස්සේ ඉතින්. ඒක තමයි කරන් තියෙන අන්තිමට. නමුත් පින්නොතෙන් දරුවා කුඩා කාලේ නම් ඒ කාලේ සතුට වෙන්න. දරුවා පාසල යනවා නම් ඒත් එක සතුට වෙන්න. දරුවත් එක පන්සල ඇවිල්ලා සතුට වෙන්නෙන්න. ගෙදර දරුවත් එක බුදුන් වදින්න. දරුවා ලොකු වෙනකොට ඒත් එක්කම තමන්ගේ වයසත් යනවා. තමන් ඒ ආදිවල සතුට ගත කරනවා. ඒ නිසා යම් කෙනෙක් හිතනවා නම් තමන් දැන් කරන වැඩේ කලරි ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. ඒක නක් කවදාවත් සතුට විඳින කෙනෙක් නෙවෙයි. ඒක නක් සතුට සොයන කෙනෙක්. සතුට හොයන කෙනෙක් කියන. ඒ නිසා සතුට තියෙන්නේ මේ දැන් මේ කරන වැඩේ කරන මොහොතෙමයි. එතකොට කරන මොහොත තුල පුළුවන් තරම් දුරට සිහියෙන් ඉන්නට ඕන. ඒ කියන්නේ පුළුවන් තරම් දුරට හිත පිරිසිදු වෙන විදියට ඉන්නට ඕන. තමන්ගේ හිත ගැන නිතර තමන් සැලකිල්ලෙන් ඉන්නට ඕන. ඒතර මෙන්න මෙතෙන්දි තමයි වැදගත් වන්නේ දැන් ටිකෙන් ටික බුදුදහමේ ගැඹුරු පැත්තට දැන් අපි යන්නේ. හොඳයි කල්පනාවෙන් ඉන්නේ. එතකොට ලෝකයේ අනිත් හැම දෙනාම කරන්නේ මොකද්ද? පිටස්තර දෙයක් බලලා ඒ බලන දේ ගැන සතුට ලබන තමයි උත්සාහ කරන්නේ. නිතරම බාහිරට ප්‍රතිචාර දක්වනවා. නිතර කෙනෙක් ඉන්නකොට කෙනා දිහා බලන්නේ. සිද්ධියක් වෙනවා නම් දැන් මොකද්ද වෙන්නේ? ආ මේ මල්ටි කලර් ලස්සන නැහැ. ආ මේ පිළිම හස ලස්සන නැහැ. ආ මේ ලස්සන පොරණ ලස්සන. එද්දා මේක කොහෙන්ද නැගෙනත් තියෙන්නේ. දැන් මේ දේ තමයි අපි නිතරම බාහිර දේ ගැන තමයි ප්‍රතිචාර දක්වන්නේ යන්නේ. ඒකිනුත් යම් විදිහයක සතුටක් ලැබෙනවා නැත්තේ නෑ. නමුත් නියම සතුට ලබන්න නම් අපි කළ යුතු දේ තමයි බුදුහාමර දේශනා කරපු මාර්ගය. මේ ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට තමන් බලන්න මේක නිසා දැන් තමන්ගේ අභ්‍යන්තරයට මොකද වෙන්නේ කියලා. ළමෙක් දඟලනවා නම් අනේ මේ ළමයා දඟලන බන කියන තැනදී කියලා ළමයට හිතෙන් බනින එක නෙවෙයි. මේ ළමයා දඟලනකොට දැන් මගේ හිතට මොකද වෙන්නේ කියලා තමන් බලන්න. අන්න ඒක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අපි කණ්ණාඩියක ළඟට ගියාට පස්සේ කණ්ණාඩි අඩුපාඩුවක් තියෙනවා නම් කණ්ණාඩියේ කොණ්ඩේ අවුල්ලා නම් අපි කණ්ණාඩියේ පැත්තට පනාව දික් කරන්නේ නැහැ. කණ්ණාඩියට පුයර දාන්නේ නැහැ. කන්නාඩියේ මුහුණ ලස්සන නැත්නම් කන්නාඩියට බනින්නේ නැහැ. කන්නාඩිය කුඩු කරන්නේ නැහැ අපි. අපි කරන්නේ මේ පැත්තේ තමන් ලස්සන වෙනවා. තමන් ලස්සන වෙනුට ඉබේම බාහිර කන්නාඩියත් ලස්සන වෙනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු නිතරම බාහිරට ප්‍රතිචාර දක්වන යනවා පිටස්තර පැත්ත වෙනස් කරන්න. අපි යන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි අභ්‍යන්තරේ වෙනස් කරන පැත්තට අපි යන්නේ. අභ්‍යන්තර පැති ඉතාම සිහියෙන් ඉන දැන් මේ මොකද්ද වන්නේ? තමන්ගේ ශරීරයට දැන් මොකද්ද වෙන්නේ? තමන්ට ලැබෙන සැප දුක් වේදනාවල ස්වභාවය මොකද්ද? තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද? සිතේ වල ස්වභාවය මොකද්ද කියලා තමන් ආභ්‍යන්තර පැත්තෙන් වාක් නිවිසැනසෙලි හිතන්න ගන්න. හිතන්න හිතන්න පින්නතුනේ අර තමන්ගේ හිතේ තියෙන රාග ద్వේස ටික ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනවත් එක්කම ඒ රාග ద్వේස අඩු වීම මෝහය අඩු කිරීම දක්වාම යනවා. රාග දේස අඩු වෙන නම් සමතේ වඩන්නට ඕන, මෝහය අඩු වෙනට නම් විදර්ශනා වඩන්නට ඕන. එතකොට බුදුදහමෙන් කියන්නේ අර බාහිර දෙයක් මත යැපිලා බාහිරින් සතුට හොයාගෙන නෙවෙයි යන්නේ. අපට බොහෝ විට පින්කමක් කළා හෝ හොඳ දෙයක් කළා අධ්‍යාපනයක් ලැබලා රැකියාවක් ලැබලා මිල මුදලක් උපයලා අපට තෘප්තියක් නැහැ කියන්නේ මොකද්ද? අපි සතුට බලාපොරොත්තුනේ බාහිරින් ලැබෙයි කියලා. අපි හිතුවේ මේ සතුට එන්නේ පිටස්තරින් කියලා. ඇතැමිට පින්කමක් කළා ඉවරුණාම උනත් අපි බලන්නේ හාඳුරු මං ගැන කොච්චර වර්ණනා කළාද කියලා. මිනිස්සු මට කොච්චර හොඳ කිව්වද? ඒ පැත්තෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් වෙනතුනේ මේ පින උකහාගෙන අපි බලන්න ඕන තමන්ගේ මනස කොච්චර දියුණු කරගන්න තමන්ගේ අභ්‍යන්තරයේ තෘෂ්ණා දෘෂ්ටිමාන කොච්චර අඩු වුණාද කියලා තමන්ම තමන්ගේ අභ්‍යන්තරයේ පැත්ත බලන්න ඕන. මෙන්න මේම බලන්න බලන්න විශේෂයෙන්ම තමන් දන්නව තමන්ගේ නියම රැකවරණය නියම තමන්ගේ සැනසීම තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ කියලා. අන්නේ එක්කම මේ පුද්ගලයාට අවබෝධයක් එනවා සතුට ලැබෙන නම් නියම විදියට සමත අරමුණක් නිතර දිනු කරන්නට ඕන. හිත සමාධියමත් වෙන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ කමඨහනක් වැඩිපුර වඩන්න බලන්න. මෛත්‍රී භාවනාව විනාඩි 5ක් වඩන්න, 10ක් වඩන්න, 15ක් වඩන්න. ආනාපාන සතිය භාවනාව විනාඩි 5ක් 10ක් වඩලා සිත එකඟ කරගන්න. තමන්ට ලැබෙන සතුට තමන්ටම තේරුම් ගන්න පුළුවන්. හුස්ම හෙලන පහල් කරන මොහොතේ මේ ආශ්‍රිතව හිත තියාගෙන ඉන්න බලන්න. ඒ මොහොතේ තමන්ට බාහිර කිසිම දෙයක තමන් යපිලා නැහැ. තමන් සම්පූර්ණ මේ සිතේ එකඟතාවය මත ඉන්නේ. මෛත්‍රී භාවනා වඩන්න සීල සත්‍යව සුවපත් වෙත්වා කියලා. මේ ලෝකෙම සත්‍යම් තමන්ගේම දරුවන් අගේ තමන්ගේ දරුවන්ට ආහාර දෙනවා වගේ සතුටක් තමන්ට ඒ වෙලාවේ දැනෙනවා. සීල සත්‍යව සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හිතන්න. සතුට වැඩි වෙන ආකාරය තමයි හොඳට බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි භාවනා වඩන වෙලාව විතරක් නෙවෙයි තමන් පාරක යනකොට තමන්ගේ සර්කල් එකේ ඉන්න ඔක්කොම අය මේ දරුවෝ වගේ කියලා හිතෙන ගන්න. වෙන දැතැමිට ලොකු වාහනයක් 18 wheel truck එකක් හරි අර ලොකු කාර් 10ක් විතර දාගෙන යන වාහනයක් එම දැක්කම ටිකක් හිතේ කලකිරීමක් ඇති වුණේනේ. වාහනේ තමන්ගේ එකහා පැත්තට ගන්නත් බෑ බ්ලොක් වෙනව නේද කියලානේ. නමුත් පින්නතුනි මේ මෛත්‍රී වඩනකොට කොහොමද ඇති වෙන්නේ? අර වාහනේ අරගෙන යන්නේ තමන්ගේම පුතා කියලා හිතෙනවා. තමන් එක්ක යන වාහන පේලිවල අනිත් වාහනවලත් යන්නේ තමන්ගේම දරුවෝ ටිකක් කියලා හිතෙනකොට ඒ වෙනස පින්නතුනි වචනෙන් නිම කරන්න බෑ. ඔබ මේක අත්විඳලා බලන්න. පාර යන මොහොතේම සතුටෙන් දරු පෙලක් වගේ තමන්ට මේත් එකම යන්න පුළුවන්. තමන් බුදුහාඳුරන බුද්ධ පූජා තියෙනකොට බුදුහාඳුරන බුද්ධ පූජාව තියලා ආනිසංස ලබා ගන්න එක විතරක් නෙවෙයි මේ මොහොතේ පින්නතුනේ සසන අපමණ සත්‍යයන් සාපිපාසාවේ මේ විශ්වයේ නොඑක් තැන්වල නොඑක් ආත්මභාවල ඉන්නවා. මේ තැන් වියදුරුව මේ පහන පූජා කරනවත් එක්කම තමන් ප්‍රාර්ථනා කරන්නේ අන්නේ සත්‍යයන් හැම දිනාටම මම දානයක් දෙනවා. ඒ හැම දිනමත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මේ පැන්කෝපේ පූජා කරන්නේ. සම්පූර්ණයෙන්ම බුදුහාරෝ දේශනා කරනවා යන්තං සන්තං පදං අபிසමෙච්ච යම් සාන්ත පදයක් කිසියම් කෙනෙක් කැමතිනම් අන්නේ තැනැත්තා විසින් කළ යුතු ප්‍රධානම දේ තමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා. සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන. නිතර මෛත්‍රී වඩන්න. පින්නතුනි මේකෙන් වන වෙනස වචනෙන් නිම කරන්න බෑ. තමන්ගේ ජීවිතේ හැම කොටසකටම මේ මෛත්‍රිය කාඳු වෙනවා. හැම මොහොතම ලෝක සත්‍ය වෙනුවෙන් දෙයක් කරන්න තමන් කැප වෙනවා. හැබැයි තමන් කළ කනගාටු වෙන්නෙත් නෑ. අනේ අහවල් කෙනාට මට මේක කරන්න බැරි වුණා කියෝබ දිහා අහන්නෙත් නෑ. එහෙම කියලා තමන් බර්න් අවුට් වෙන්නෙත් නෑ. මොකද තමන්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව කළා තමන් හිතාදා ගන්න ඕනේ ඉතින්. ඊට වඩා දෙයක් කරන්න බෑ. මොකද පින්නොත්නේ අපේ දරුවෝ ආම්මල තාත්තලා සහෝදර සහෝදරියක් නෙවෙයි. මේ මුළු විශ්වෙම ඉන්නේ අපේ ආම්මල තාත්තලා ගියාම වාවල. අපේ දරුවා සාර්ථක වුණා කියලා දුක් වෙන්න ඕනේ නැහැ. එහෙනම් ලෝකේ ඉන්න ඔක්කොම දරුවෝට ගැන දුක් වෙන වෙනවා. ඔබේ දරුවා ඇතැමිට ආත්ම භාව දෙක තුනක ඔබේ දරුවා. ඔය අනිත් දරුවා ඇතැමිට ආත්ම භාව පහක ඉදර කෙනෙක්. අල්ලපු ගෙදර ඉන්නකන්. මේ සසරේන ගමනේදී පින්නොත්නේ අපට දරුවෝ නොවෙච්ච, ආම්මල තාත්තලා නොවෙච්ච, සහෝදර සහෝදරණ නොවෙච්ච කවුරුවත් මේ විශ්වේ නැහැ. ඒ නිසා තමන්ගේ මේ දෙයට තුලටම තමන් සීමා වෙන්නේ නැහැ. තමන් විවෘත මනසකින්. මේකට තමයි බවුන්ඩ්ලස් කම්පැෂන් කියලා කියන්නේ. අපමඤ්ඤා කියලා අපි පාලියෙන් කියන්නේ. සීමා සම්බේද නැති කරුණාව කියලා මේකට කියන්නේ. මෛත්‍රිය කියලා කියන්නේ. ඒ සීමාවල ඉක්මවල ගිහිල්ලා ලෝකයට උදව් කරන නිතරම තමන් පෙළඹෙනවා. මේක තමයි මෛත්‍රියේ තියෙන ලක්ෂණය. එතකොට මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ මෛත්‍රියක් තියෙනවා, කරුණාවක් තියෙනවා. අනිත් අයට උදව් කරන නිතර උත්සාහවන්ත වෙන දුකේ ඉන්න අයට මුදිතා ගුණයක් තියෙනවා. දිනු වෙල ඉන්න අයට සතුට වෙනවා. ඊර්ෂාවක් ඇති වෙන්නේ නැහැ. උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ දෙකම මත, සැප දුක දෙකම මත මැදහස්සිතක් ඇති කර ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ හතර පිනතුනේ ජීවිතය තුළ දිනු කර ගන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. මේක පිනතුනේ හිතන්නේ මේ බාහිර දේවල් ලැබෙන එකේ වාසිය විතරක් කියලා. මේක තමන්ගේ රූප සම්පන්නියට බලපානවා. මේක තමන්ගේ කටහඬට බලපානවා. මේක තමන්ගේ නිරෝගී භාවයට බලපානවා. කල්යාණ මිත්‍රයන් ලැබීමට බලපානවා. තමන්ගේ විවේකයට බලපානවා. තමන් කරන රැකිරක්ෂා අධ්‍යාපන ආදී දියනුවට හැම දෙයකටම විශේෂයෙන් ලෞකික කුසල අතර ප්‍රබලම කුසල විදිහට සලකන මෛත්‍රී භාවනාව. සීලයට වඩා ආනිසංසදායි, දානයට වඩා ආනිසංසදායි සීලය. සීලයට වඩා අනිසංසදායි භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් සත්‍යකුට දානයක් දෙනවා නම් ඒක සියක් ආනිසංසයි කියලා. එතෙමර ආත්මවා 100කට වෙන්න පුළුවන්. ඒ සත්‍යකුට වඩා සත්‍යකුට දානයක් දෙනවට වඩා දුස්සියලු මිනිසියෙකුට දෙන එක දානය ආනිසංසදායි. කොහොම කියලා ගිහිල්ලා සෝවාන් සකදාගාමි අනාගාමි වහම ඊළට ගිහිල්ලා රහතන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා ඔහොම ඉහෙලට දාන දෙනවා. ඊට වඩා අනිසංසදායි සාංගික දානය. ඊට වඩා අනිසංසදායි සසර දෙකින් වඩින ස්වාමීන් වහන්සේලාට කුටියක් පූජා කිරීම. ඊට වඩා අනිසංසදායි පංචශීලය රකින්න එක. ඊට වඩා අනිසංසදායි තෙරුවන් සරණ යන එක. ඊට වඩා අනිසංසදායි එක සුළු වේලාවක් මෛත්‍රී භාන වඩන එක කියලා. පින්නතුනි අපට තියෙන ඕන ප්‍රධානතම දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු සද්ධර්මය අපේ ජීවිතයට පිළිපදිනකොට අපට ආනිසංස ලැබෙනවා කියන විශ්වාසය. මෙන්න මේකයි ඔබතුමිය ඇහුවනේ අය අපි ප්‍රමාද කියලා. අපි අප්‍රමාදී වෙන්න මොකද කරන්න ඕනේ කියලා ඇහුවනේ. මේකට ප්‍රධානතම කාරණේ තමයි, ප්‍රධානතම දේ තමයි ධර්මයේ තියෙන සම්දිට්ඨික අකාලික කියන ගුණ දෙක ගැන විශ්වාසයක් ඇති වෙන්නට ඕන. මේ ධර්මය රකින්නකොට මේ ජීවිත කාලය තුලදීම තමන්ට ආනිසංස ලැබෙනවා කියන විශ්වාසයක් ඇති වෙනවා. අනෙත් එක අකාලික කියන ගුණය. කල් නොයවා මේකට ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය ප්‍රශ්න කළා බුදුහාඳුරනේ මේ ගොවිතැනක් කරාම රැකිරක්ෂාවක් කරාම ඉක්මනට ලාභයක් ලැබෙනවා, ප්‍රතිලාභ ලැබෙනවා. එහෙම ඉක්මනට ලැබෙන දේවල් තිබිදී ඔබ වහන්සේ මේ ධර්මය රකින්නේ කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ කියලා. බුදුහාඳුරෝ කියන දේශනා කරනවා ඔය රැකිරක්ෂා කරන්නේ අධ්‍යාපන ලබනකොට තමයි කාලයක් යන්නේ. මේ ධර්මය රකින්න එක තමයි අකාලික කියලා කියන්නේ, ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. දැන් බලන්න ඔබ උපාධි ගත්තුවා, එහෙම උපාධියක් එහෙම ගත්තනම් ඔබ දන්නවා උපාධියක් ලබන ඔබ අවුරුදු කීයක් ගත කළාද? එකේ පන්ති ඉඳන් උපාධිය ලබන මොහොත දක්වා ඇතැම්ට අවුරුදු 15ක් 18ක් 30ක් විතර ගියානේ. ඒ එකාර උපාධි සාතිකය ලබන්නේ විතර. ඒකත් හැමදාම අවදි වෙලා ඉස්කෝලේ යන්න ඕනනේ. බැරි වෙලාවට ඉස්කෝලේ යන කලේ මාසයක් ඔබ නොගිහිල්ලා ඇරියනම් ඔබට සාතිකේ නැහැ. ඒක විභාගයක්. ඈ තමත් වෙන බැරි වුණා නම් මිස් වුණා නම් අර උපාධි සාතිකේ නැහැ. ඇතැම්ට ලොකු අසනීපයක් වුණා නම් මාස 6කට වගේ අසනීපයක් ඒත් උපාධි සාතිකේ නැහැ. ඇතැම්ට ඉස්කෝලේ යන්න බැරි වුණා නම් ඒත් නැහැ. ඒ නිසා තමයි හැමදාම අවදි වෙලා අපි ගියේ ඉස්කෝලේ. දවස් කීයක් නම් ගිහිල්ලා ඇද්දනේ? පින්නතුනේ ඒ යන්නේ අපි ප්‍රතිඵල ලැබෙන බව දන්න හින්දා. ඔබ උදේම අවදිලා රැකියාවට යන්නේ කොහමද? ඇයි ඔබ යන්නේ? ඔව් ඔබ දන්නවා වටුප හම්බ වෙනවා කියලා. වටුප හම්බ වෙන්නේ නැහැ කියලා ඔබ දන්නවනම් යනවද ඔය වගේ පාන්දරම අවදිලා සීතලෙම? නැහනේ. ඔබ යන්නේ ශ්‍රද්ධාවෙන් යන්නේ. මොකද ශ්‍රද්ධාව? වටුප ලැබෙනවා කියන ශ්‍රද්ධාව. එතකොට එතෙන්ට තියෙන ශ්‍රද්ධාව අපිට ධර්මයේ ළඟදී තියෙනවද? අක් බොහෝ විට කියන අපට ශ්‍රද්ධාව තියෙයි කියලා. ඔබ බලන්න රැකියාවට යනකොට ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකකට යනකොට විතරක් නෙවෙයි පාටියකට යනකොට උනත් වෙලාවටම යනවනේ කැම වෙල මිස්සේ කියලා. හැබැයි බලන්න ඔබ පන්සලට එනකොට බණකට යනකොට ආ බණ තියෙන පහට බණ තියෙන අටට අටටම යමයි යන්න ඕන කියලා එහෙම යන්නේ බොහෝ විට අඩු. ඇයි ඒකට හේතුව? අපට පින්නතුනි මේ සද්ධර්මයේ රැකීමේ ආනිසංස මේ ජීවිතයේ ඉක්මනට ලැබෙනවා කියන විශ්වාසය අපේ නැහැ. අපේ තියෙනවා නම් පින්නතුනි අපි හුඟක් වීර්ය ඇති කරගන්නවා. ඉක්මනට මේ දහම රැකියව තමයි ඉක්මනට මානසික සුවය ලැබෙන කියන විශ්වාසය දන්නවනම් අපි දවසට විනාඩි 5ක් 10ක් පැය භාගයක් භාවනා කරනවා නම් අපි උපරිම එක කරනව වළක්වන්නේ. අපේ පින්නතුනි යම්කිසි සීමාවක් යනකම් විතරයි මහන්සියෙන් යන්නට ඕන. ඒ සීමාව ඉක්මවල ගියාට පස්සේ අපට ඒකේ සතුට ඇඟටම දැනෙනවා. දැනුණාට පස්සේ අපට ඊට පස්සේ අත්හරින්න හිතෙන්නේ නැහැ. අන්න ඒ සීමාවට යනකම් විතරයි ටිකක් උත්සාහ දරන්න ඕන. හරියට අර කෝච්චියක් රේල් පීලට උඩට තියනකම් විතරයි. ඊට පස්සේ රේල් පීලේ තිබ්බට පස්සේ තල්ලු කරන්නවත් යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපට ප්‍රධාන වශයෙන් සමත කමඨහනක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව වගේ භාවනා කළා අඩුම වශයෙන් විනාඩි 10ක් හිත සමාධිමත් කරගන්න බලන්න. අපි පේනතින අද ජීවිතයේ ප්‍රමුඛත්වය දීලා තියෙන වහුවක් වෙනස් වෙනවා. අද අපි හොඳට ලස්සනට කොණ්ඩේ පීරුවාම ඇඳුමක් කැන්දාම කවුරු හරි හොඳයි කිව්වම හරිම සන්තෝෂයිනේ. ඇතැම් විට හොඳ කියන පරක් වුණාන් අහනවා මෙයා මං ඇඳුමක් කැඳනවා කොහොමද කියලා තහනවා. එයාට පේන්නේ අනිත් කෙනා කියනකම් අපි නිකන් අනිත් කෙනා මත යපිලින්නේ. කෑම කිව්වත් එහෙමයි. කෑම කොහොමද කියලා හරි අහනව නේද? පිනොත් අපි නිතරම සතුට අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් පිනොතින මේක අපේ හුඟා කඩ වෙනවා. අපි නිතරම සතුට අභ්‍යන්තරෙම ගොඩනගා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. අපේ පිනොතනේ ලෝකෙම මිනිස්සු වටේ ඉඳගෙන අපි ওই ස්ටේජ් එක තියලා මාස ගාණක් Taman ගැන ගුණකතන කරාට වඩා Tamanට වටිනවා. Tamanට විනාඩි 5ක් සමතේන් හිත දිනු කරගන්න පුළුවන්. ආර ලැබෙන දේවල් Tamanට දැනෙන්නේවත් නැති වෙනතු. අපිට තියෙන්නේ මෙන්න මේ හිතේ ඒකනාසී එකඟ කරගන්න තියෙන අදක්ෂතාවය අපේ මේ තියෙන්නේ. ඇයි ඒකටත් අපි අදක්ෂ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ සද්ධර්මය ගැන අපිට තියෙන විශ්වාසය නැතිකම. ඒ විශ්වාසය තියෙනවා නම් අපි ජීවිතේ ප්‍රධානතම කාරණේ බවට පත් කරගන්නේ ධර්ම ශ්‍රවණයත් ඒ ධර්මයේ හැසිරීම. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඔබ බය වෙන්න එපා. ඔබ අද කරන අධ්‍යාපනය, රැකියාව, දරුවන්ගේ වැඩ, ඥාතීන්ගේ වැඩ අඩු කරනවා කියන එකක් නෙවෙයි මේකෙන් කියන්නේ. ඔබ දැනට ඒ සඳහා 75% කාලය කැප කරනවා නම් මේ භාවනා කරයි කියලා පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ. ඇතැම් වෙලාවට 75% 80% වෙන්නත් පුළුවන්. දැන් කරන කටයුතු වල දෙන ප්‍රමුඛත්වයෙන් ඒ සියල්ලටම වඩා අර 10%ක 20%ක තිබෙච්ච ධර්මයට කරන කැපවීම 90% දක්වා ඔබ ඉහිලිම තියාගන්න. මේක තමයි ජීවිත වෙන වෙනස. එතකොට තමන් මේ දේ කරනකොට තමන්ට නියම මානසික සුවය ලැබෙනවා කියන විශ්වාසය තමන්ගේ අභ්‍යන්තරයට එන්නට ඕන. විශේෂයෙන් පිනුතුනි ආනාපාන සතිය දිනු කරන්න. හිත තැම්පත් වෙනකොට පිනුතුනි පුදුම විදිය සතුටක් එන්නේ. ඒ සතුට පිනවතින් තමන්ගේ ශාරීරියට, නිරෝගී භාවයට, රූප සම්පන්නියට හැම දෙයකටම බලපාන. තමන් හොඳට ඉගෙන ගන්න කෙනෙක් නම් පිනවතුනි අධ්‍යාපනයටත් බලපාන. ඒක පිනවතුන් හොඳට අධ්‍යක්ීම් වලින්ම කියන කාරණා නිකන් නෙවෙයි කියන. අනිත් දේ තමයි පිනවතුනි. ඇයි අපි අප්‍රමාදී වෙන්න ඕන කියන කාරණේ? ඇයි අපි අප්‍රමාදී වෙන්න ඕන? අපට දුක් කඳුළු වෙන්න හේතු රාශියක් අපි ඉදිරියේ තියාගෙන ඉන්නේ. ඔයි සිඟිති දියණියක් දරුවෙක් ළඟ තියාගෙන ඉන්නවා කියන්නේ අනාගතේ කඳුළු තියාගෙන තමන් ඉන්නේ. ඒ දරුවට වෙන කරදරයේදී අනතුරේදී කඳුළු හෙලන්න බලාගෙන තමයි ඔබ ඉන්නේ. එතකොට ධර්මය කියලා කියන්නේ දරුවත් අතේ තියාගෙනම මෙන්න මේ කඳුළු ටික අයින් කරන ක්‍රමය. දරුව අයින් කිරීම නෙවෙයි. දරුවට සෙනෙහස දක්වමින් දරුවටත් ඒ අවශ්‍ය විදිහේ පහසුකම් ටික දක්වලා දරුවා දිනු කරන ගන්න ගමන් ඒ දරුවා නිසා ඒ ඥාතිවරයා නිසා අනාගතයේ Tamanට දුකක් එන්න තියෙනවා නම් අන්න ඒ දුක් ටිකෙන් නිදහස් වෙන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දිනක් බුදුරජාණන් වහන්සේ එක්තරා ඈත ප්‍රදේශයකට ස්වාමින් වහන්සේලා 500 නමක් සමග වැඩම කළා ධර්මචාරිකාවෙන්. වැඩම කරනකොට ඒ ප්‍රදේශයේ සිටිය කාන්තාවක් මේ සිය ගාන ස්වාමින් වහන්සේලාට දානය සූදානම් කළා. ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ පුදුමයක්. ඇයි බුදුහාඳුරෝ කලින් නොකියයි මේ ආවේ? කලින් කියලා තිබුණේ නැහැ වඩිනවා කියලා. කොහොමද මේ තැනැත්තිය මේ දානය සූදානම් කරේ කියලා. එතකොට පිරිස ඇහුව කොහොමද ඔයා මේ දැනගෙන කලින්ම දැනගත්තේ කොහොමද කියලා. මේ තැනැත්තිය කියනවා මට කලින් දෙවිවරු ඇවිල්ලා කිව්වා අද දාසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා. ඒකයි මම දානෙට සූදානම් වුණේ කියලා. මෙහෙම කිව්වහම ඉරස් වෙච්ච සමහර අය පුදුමයට පත් වුණා. මේ තැනැත්තිය දෙවිවරු එක්ක සම්බන්ධතාව තියෙන කෙනෙක් නේද කියලා. මේ තැනැත්තිය මොකද කිව්වේ? මේ තැනැත්තිය කියනවා දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කරාට මට ඒක ලොකු දෙයක් නෙවෙයි මගේ ජීවිතේ. ඒක ආශ්චර්යයක් නෙවෙයි, ඒක පුදුමයක් නෙවෙයි. මට ඊට වඩා ජීවිතේ පුදුමයක් වුණා. පුදුමේ මොකද්ද? ඈ? ඔව් ඒකත් පුදුමයක් තමයි. නමුත් ඒ බුදුහාමර එහෙම පිළිගන්නත් තවත් හේතුවක් තිබ්බා. ඈ කියනවා නැහිත නරක කරගන්න එපා ඈ, මේක වෙච්ච සිද්ධියක් ඈ. හොඳයි කල්පනාවෙන් අහන්න. මේ තැනැත්තිය කියනවා මට හිටිය එකම පුතයි. ඒ පුතා නොකරපු වරදකට මේ ප්‍රදේශයේ රජතුමා පුතාව ජීවිතක්ෂයට පත් කළා. මගේ ඇස් දෙක ඉදිරිපිට දීම පුතාව කෑලි කෑලි වට කපලා මරණයට පත් කළා. මගේ ජීවිතයේ පුදුමය අන්නේ සිද්ධිය වෙන වෙලාවේදී මට රජතුමා ගැනවත් වෙනත් කෙනෙක් ගැනවත් කිසිම විදිහ අමනාපයක් ඇති වුණේ නැහැ. ඊටාම උපේක්ෂා සාගතව දුක් නොවි මං මේ සිද්ධියට මුහුණ දුන්න කියලා. මට හිටිය එකම පුතා නොකරපු වරදකට, කරපු වරදකට නම් තාගමන්නේ, නොකරපු වරදකට මගේ ඇස් දෙක ඉදිරිපිට දීම කෑලි කෑලි වලට කපල ජීවිතක්ෂයට පත් කරද්දිත් මට කම්පා නොවි ඉන්න අකම්පිත හිතක් ඇති කරගන්න මේ ශාස්ත්‍රවරය මට මග පාදල දුන්න බණ කියලා තිබ්බා. අන්න ඒකයි මගේ ජීවිතේ ආශ්චර්යය කියලා පුදුමයි කියලා. මෙන්න මෙතනින් පින්නතුන අපි ධර්මයට එන්නට ඕන. බන්දුල මල්ලිකාව දානේ බෙදමින් ඉන්න වෙලාවේදී ඈට පුවතක් හම්බුණා, නිවුස් එකක් හම්බුණා. මොකද්ද? ඈට හිටිය දරුවන් 32 දෙනා තමන්ගේ ස්වාමියා බන්දුල සේනාධිපතියත් මේ 33 දෙනාම යුද භූමියේදී මරණයට පත් වුණා කියන කාරණා. අන්‍ය අවස්ථාවේදී හිත කම්පා නොවන විදියට ඒ තැනැත්තිය හිත හදාගෙන දානේ බෙදමින් හිටියා. අනිත් අය පුදුමයට පත් වුණා. එතකොට අපේ ධර්මයේ හැසිරෙන අපි අප්‍රමාදී වෙන්න ඕන. මෙන්න මේ අනාගතින දුක් ටික කොයි මොහොතේ අපේ ළඟම ඥාතිවරයා මිය ගියාද කියලා කෝලකේද දන්නේ. දුරකථන පණිවිඩයේද දන්නේ. කොයි වෙලේනම් අපේ ළඟම ඥාතියෙක්ගේ ශරීරයට බරපතල රෝගයක් පිළිබඳ වෛද්‍ය වාර්තා කොයි වෙලේද දන්නේ. අන්න ඒ වෙනේ තත්වකදී දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ Taman දාපු ඉන්ෂුරන්ස් එකෙන්වත් ඥාතිවරුන්ගෙන්වත් තමන්ට ඉන්න පුතා දුව වෛද්‍යවරය නිසාවත් නෙවෙයි. ඒ කිසිම දෙකින් තමන්ට පිළිසරණක් නැහැ. තමන්ට තියෙන එකම පිළිසරණ මේ සම්මා සතිය දිනු කරගෙන මේ තථාගත ධර්මයෙන් ප්‍රයෝජන ගැනීම විතරයි මේ දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ හැඟීම තමන්ට තියෙනවා නම් මෙන්න මේකයි තමන් අප්‍රමාදී වෙන්න ඕන කියලා හිතන්නේ. අනාගතයේ තමන්ට රූපයක් දැකලා ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳක් විඳලා දිවට රසයක් විඳලා ශරීරයට පහසක් විඳලා සිතට සිතුවිල්ලක් ඇවිල්ලා තමන්ට අනාගතේ ඉන්න තියෙන දුක් ටිකෙන් නිදහස් වීමේ පැහැදිලි මාවත බුදුරජාන් වහන්සේ දේශනා කළා. බුදුහාඳුර සඳහන් කරනවා මම අතීතයේ දැනුත් මං කාරණා දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. මොකක්ද ඒ කාරණා දෙක? දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. දුක කියලා කියන්නේ මොකද්ද? දුක කියලා කියන්නේ ඇසෙන් රූපයක් පේනකොට අපි හිතනවා නම් මේ බාහිර තියෙන රූපේ මට මේ එක්ස්පීරියන්ස් එකෙන්නේ කියලා. මෙන්න මේකයි දුක කියලා කියන්නේ. බාහිර දෙයක් පේනකොට බාහිර තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප. ඒක බිත්තියත් එක තියෙන්නේ, දරුවගේ ළඟත් ඒක තියෙන්නේ, තමන්ගේ ශරීරයේත් ඒක තියෙන්නේ, මේ මලෙත් ඒක ඇතින සතර මහා භූත රූප තියෙන්නේ. මේක තමයි ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් කියලා කියන්නේ. ෆන්ඩමෙන්ටල් එලිමන්ට් සමානයි. නමුත් අපි මේකට මලයි කියනවා, මේකට පිරිකර කියලා කියනවා, මේකට දරුව කියලා කියනවා, මේකට මම කියලා ඒව නිර්මාණය කරලා තින අපේ හිතෙන්. බාහිර දරුවෙක් නැහැ. දරුවා අපේ හිතෙන් නිර්මාණය කරගත්තු දෙයක්. තමන්ගේ ළඟ දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා තමන්ට දරුවෙක් වෙන්න පුළුවන්. නැත්නම් මිනිබිරියක් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ඥාති දියණියක් වෙන්න පුළුවන්. ඒ දරුවාම වෙනත් කෙනෙක් බලනකොට එයාට එහෙම දරුවෙක් වෙන්නේ නැහැ. ඒ දරුවා දිහාම වෙන සතෙක් බැලුවොත් සිංහෙක් හරි කොටියෙක් හරි ඒ සතත් බලන්නේ දරුවෙක් කියලාද? මේ දරුවා කෙනා හොඳ කෑම වේලක් හොඳ ලස්සනට ඉන්න හොඳ කෑමක් තියෙන මට අද කියලා. ඒ දරුවගේම ඇඟේ ඉන්න සත්තු ටික කුඩා කුඩා සත්තු වෙනෝනේ පණුව වගේ බඩවැල්වල. ඒ සතු කොහමද හිතන්නේ? මේ මගේ ගෙදර තමයි, මගේ කෑම වේල තමයි කියලා හිතන්නේ. පින්නොතුනි මෙන්න මේ වගේ බාහිර දෙයක් තියනා නම් ඒ බාහිර තියෙන ද්‍රව්‍යයක් පුද්ගලෙක් නෙවෙයි. බාහිර තියෙන මේ සතර මහා භූත රූපවල ඒක රාශියක් විතරයි තියෙන්නේ. අපේ හිතෙන් තමයි මේක නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය කරන්නේත් පින්නතුනි දිගටම තියෙන සිතුවිල්ලක් නෙවෙයි. ඒ මොහොතට අපේ මානසික ස්වභාවයන නිර්මාණය කරන ස්වභාවයක් තමයි අපිට මේ පේන්නේ. දැන් බලන්න අපි ඈත බලනකොට කෙනෙක් වගේ අපිට පේනවා. අපි හිතන්නේ අපේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කියලා. ආයි හොඳට බලනකොට පේනෝ නෑ නංගි මල්ලි නෙවෙයි වෙන කෙනෙක් කියලා හිතන. ආයි තවත් ළඟ ළිනකොට මිනිස්සෙක් නෙවෙයි මේ හදපු රූපයක් කියලා කියනවා ඊට පස්සේ. බලන්න වෙනතන. ඒ මොහොතට අපේ හිතම මේ මායාවක් කළා අපිට මේ පෙන්වලා දීපු එක. එතකොට වෙනතන හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. අපේ මේ ආධ්‍යාත්මික ලෝකයේහි මේ කියන සම්මුති සත්‍ය නෙමෙයි, පැටලවා ගන්න එපේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍ය දෙකක් තියෙනවා. එකක් සම්මුති සත්‍යය, අනිත එක පරමාර්ථ සත්‍යය. සම්මුති සත්‍ය තුල දරුවෝ ඉන්නවා, ඥාතීන් ඉන්නේ, මේ ඔක්කොම තියෙනවා. ඒ සම්මුති සත්‍ය තුල ඉඳලා අපිට දුක නිදහස් වෙන්න බෑ. ඒ සම්මුති සත්‍ය තුල අපි කොයිතරම් පින්කම් කරත් අවසානයේදී අපට ජරා මරණ වලින් තමයි අවසන් වෙන්නේ. ජරා මරණ දුක් වැළඳගෙන අපි ඉන්නේ. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ ඒ සම්මුති සත්‍ය ඉක්මවලා ජරා මරණ වලින් නිදහස් වෙන මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ජරා මරණ ව්‍යාධි වලින් නිදහස් වෙන කැමති නම් අනිවාර්යෙන් අපි මේ දර්ශනෙට යන්න වෙනවා අපිට. හැබැයි ඒ දර්ශනෙට ගියයි කියලා අපි දරුවන්ට සලකනේ පොඩ්ඩක් අඩු කරන්නේ. දැන්ටත් වඩා සලකනවා. දැන් සලකන්නේ උගන්නලා පැකියාවක් කරන් දෙන එක විතරයි දැන් කරන්නේ. නමුත් මේ දර්ශනේ දැනගත්තට පස්සේ කොහොමද? දරුවන්ට ඉක්මනටම මේ දර්ශනේ දෙනවා. දරුවන දුක නිදහස් කරන්නේ. සබ්බදානං ධම්මදානං ජිනාති කියපු විදිහට ඉහෙළම දානේ දරුවන්ට දෙනවා ධර්ම. ළඟදී අපි වගේ මරණ ගෙදරකට ගියා, අම්ම කෙනෙක්ගේ මරණයකට. දරුවෝ කතා කළා මරණයෙන් පස්සේ, හාමුදුරන්ගේ ආදාන කටුගලින් පස්සේ. ඒ දරුවෝ මොනවද කිව්වේ? අපේ අම්මා අපට බණ අහන්න පුරුදු කළා. අපේ අම්මා මෙන්න මේ පටිසම්පදයෙන් ඉගැන්නුවා. දිට්ඨිය දිට්ඨමත්තන් කියන එක දකින්න හිට ඉගැන්නුවා. අනිත්‍යතාවය විස්තර කළා අපේ අම්මා කියලා. අම්මා කියලා දීපු බණ කතා ටික තමයි ඔක්කොම කිව්වේ. දරුවෝ දෙන්නයි, ලේලියයි තුන් දෙනාම කිව්වේ අම්මා උගන්වපු ධර්ම කාරණා කිව්වේ. බොහෝ දෙනාට පින්නතුනේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මැරුණාම මේ වගේ දේවල් කියන්න ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ මොනවද? අම්මා මෙන්න කෑම කන්න ඉගැන්නුවා, මේ වගේ කෑම ගන්න ඉගැන්නුවා, බල්ලා නාවන්න ඉගැන්නුවා, බීම බොන්න ඉගැන්නුවා, ට්‍රිප් එකක් ගියා අම්මා අපිත් එක මෙහෙම ඕනේ කියන්නේ නේ. පින්නතුනේ ඒක නෙවෙයි දරුවෙකුට කරන ලොකුම උපකාරය තමයි ධර්මයෙන් උපකාර කිරීම. එනිසා අපි දුකෙන් නිදහස් වෙන කැමතිනම් මෙන්න මේ දර්ශනයට අපිට එන්න වෙනවා. එතකොට බාහිර දේ තුල පින්නතුනි පරමාසත්‍ය තුල බාහිර සත්‍යයකත් පුද්ගලයකත් දෙයක් නැහැ. බාහිර තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප ඒ දෙෙත් ඉක්මනින් වෙනස් වෙමින් තියෙනවා. වෙනස් වෙන විතරක් නෙවෙයි පින්නතුනි වැදගත්ම දේ තමයි. වැදගත්ම දේ තමයි වෙනස් වෙන එක විද්‍යානුත් තේරුම් ගන්න තියෙනවා. මේ බාහිර පේන දේ දැන් නිර්මාණය වෙලා තියෙන්නේ අපේ ඇස් කන් ආසාදී ආයතන වලට සාපේක්ෂව. මෙන්න මේකයි පුදුමය පින්නතුනි. දැන් විද්‍යාඥයෙකුට දැන් මේ ලී කෑල්ලක් කඩලා පෙන්නුවොත් එයා ඇටම් එක බෙදලා ඊතුරු කොටස් ටිකක් අංශු ටිකක් ඉලෙක්ට්‍රෝන ආදී වෙන් කළ පෙන්නයි. ඔහු හිතන්නේ ඔහුට පේන දේ හැම කෙනාටම මේ වගේ පේනවා කියලා. විද්‍යාඥගේ ලෝකයේ එක. නමුත් පින්නතුනි ඒ සම්මුති සත්‍ය විතරයි. පරමාර්ථ සත්‍ය කියනකොට කොහොමද? ඒක එයාගේ ආධ්‍යාත්මික ලෝකයට ඒක ඇටම් එකක්. ඒක හැම දිනකටම එහෙම නැහැ. වෙන කෙනෙකුගේ ඒ හැයින් දැල්වල බලනකොට ඒක අංශුවක් ඉතුරු වෙනවත් නැහැ හොට. ඒ නිසා නේ ඔබ දන්නවනේ සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා. ඕන්ට මේ බිත්ති අසනින් යන්න පුළුවන්. අපිට මේ අපි මෙතනට යන්නේ කිව්වොත් අපි හැප්පෙනවා මෙතන. අපේ ලෝකෙදි මෙතනින් හරියට අපට යන්න බෑ. නමුත් සමහර ප්‍රේතයන් භූතයන් සමහර අමනුෂ්‍යයන් ඉන්නවා. ඔවුන්ට ඕන තැනක පසාරු කරගෙන යන්න පුළුවන්. ඔවුන්ගේ ලෝකෙට ඕන දේ අපේ එනවා. ඔබ අහලා තියෙන මෙත ලස්සන විල් පොකුණු ළඟ සමහර අමනුෂ්‍යයන් බොහෝ කලක් ඉන්නවා. සාපිපාසාවලින් ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු ඒ විලටම ගිහිලා වතුර අරගෙන එවිල බොනවා. ඒ විල ළඟ බුද්ධාන්තර කල්පයක් අමනුෂ්‍යෙක් ප්‍රේතෙක් වාසය කරනවා වතුර බොන්න බැරි කමින්. ඇයි ඒ? එයාට ඒක කාන්තාරයක් වගේ පේන වතුර පේන්නේ නැහැ. සමහර සත්‍යෙකුට ඒ වතුර පේන්නේ ලේ සැරව වගේ පේන්නේ. ඌට ඒක බොන්න බෑ. එතකොට බාහිර පේන්නේ ඇත්තම දේ නම් හැම කෙනාටම සමානව වතුර බොන්න පුළුවන්කම තියෙනවා. එහෙම ලෝකයක් නෙවෙයි මේ තියෙන්නේ. මේ දැන් අපිට මේ පේන ලෝකය අපේ ආයතන වලට සාපේක්ෂව මේ මොහොතේ නිර්මාණය කළ දෙන මේ ලෝකයක් මේ තියෙන්නේ. මේකට කියන්නේ පින්නොතනේ බුදුදහමේ හැටියට රෙඩිමේඩ් මොනවාක්වත් නැහැ කියලා. සම්මුති සත්‍ය අනුව රෙඩිමේඩ් ඇඳුම් එහෙම ඒවා තියෙනවා. නමුත් ආධ්‍යාත්මික ලෝකයේදී පින්නොතන රෙඩිමේඩ් ඒවා මොනවාක්වත් නැහැ. අපි මේ වෙලාවට සීනි ටික, උණු වතුර ටික, කෝපි ටික දාලා, තේ කොළ ටික දාලා තේ හදාගන්න ලෝකයක් මේ තියෙනවා. මේ මොහොතට ඇසේ ස්වභාවය අනුව අපේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යා, කර්ම, තෘෂ්ණා කියන මානසික ස්වභාවයන් අනුව මේ මොහොතේ ඇස නිර්මාණය වෙලා ඇසෙන් නිර්මාණය වෙන රූපයට දැන් දෙන අත්දැකීම තමයි මේ පේන්නේ. ඒක දිගටම අඛණ්ඩව තියලා ක්ලෝස් වෙලා ආයේ විදිහටම ඕපන් වෙන එකක් නෙවෙයි. හැම මොහොතෙම ඇසෙන් රූපයක් දකින්නවා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා කියන්නේ, දිවෙන් රසයක් විඳිනවා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා කියන්නේ, මනසට අරමුණක් එනවා කියලා කියන්නේ, ෂණිකව ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ නොපෙනෙන ඉන්විසිබල් හෑන්ඩ් එකක් වගේ මේ පහ එකටම හේතුඵල ධම මත හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේකට තමයි අපි පින්නතුනි ජීවත් වෙනවා කියලා කියන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් ඒතනත්තා බාහිර කිසිම රූපයක් මත යැපෙන්නේ නැහැ ඔහු. බාහිර තියා තමන්ගේ රූපිය මතවත් ඔහු යැපෙන්නේ නැහැ. ඔහු සම්පූර්ණයෙන්ම ඒ මොහොතේ හටගන්න නිරුද්ධ වෙන මේ අනිත්‍යතාවය දකිමින් ඉන්නේ. ඔහුට බාහිර ලෝකයේ කොයිතරම් මුළු ලෝකයක් ලැබුණත් ඔහුට සතුට වෙන තරම් දෙයක් නැහැ. ඔහුට මුළු බාහිර ලෝකයම නැති වුණත් අමතෙන් දුක් වෙන කියලා දෙයක්වත් නැහැ. ඔහු සම්පූර්ණයෙන්ම මේ අභ්‍යන්තර ප්‍රඥා ඉන්ද්‍රිය මත යැපෙන්නේ. පින්නතුනි මේක තමයි බුදුදහමේ හරය කියලා කියන්නේ. මේ ප්‍රඥාව ලබන්න නම් පින්නතුනි ප්‍රඥාව ලබලා දුකෙන් නිදහස් වෙන කැමති නම් අන්ධකාරය නැමැති අවිද්‍යාව දුරු කරන්න ඕන නම් පින්නතුනි ප්‍රඥාව නැමැති ආලෝකය දල්වන්නට ඕන. ඒ ප්‍රඥා ආලෝකය දල්වන්නේ කාරණා දෙකක් මත, සති සම්පජඤ්ඤය කියන කාරණා මත. සම්පූර්ණ බුදුදහමේ පරමාර්ථ සත්‍ය ගැඹෙලා තියෙන්නේ සතිය සහ සම්පජඤ්ඤය. mindfulness and mindful meditation. නැත්නම් concentration and wisdom කියන කාරණා දෙක මත. සතිය කියන්නේ තමන්ගේ කය සහ සිත ගැන තියෙන අවධානය සිහිය පිහිටුවා ගැනීම. ඒ සිහිය පිහිටුවාගෙන වර්තමානින් අතරේදී හැම වෙලාවෙම අනිත්‍යතාවය දකිනවා. ඒකට තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. mindful meditation කියන්නේ ඒක. කායේ කායනුපස්සී විහෙරති ආදී වශයෙන් සතිපට්ඨානෙ මුලින් කියන්නේ සතිපට්ඨානෙ දෙවෙනියට කියන්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන්නේ මෙනි මනිතිතාවය බලන්න කියන එක. පින්නොතින් සම්පූර්ණයෙන්ම අපි දුකෙන් නිදහස් වුණාද කියන කාරණේ ආන්නේ අපි කොයිතරම් දුරට මේ සතිය හා සතිපට්ඨානෙ දිනු කරාද කියන කාරණේ මත. ඇයි අපි මේක ඉක්මනටම දිනු කරන්න ඕන? අනාගතයේ අඬන්න තියෙනකෙන් නිදහස් වෙන්න. අනාගතයේ තමන් ළඩ වෙනකොට, වයසට යනකොට, තමන්ගේ යහළු මිත්‍රාදීන් දරුවන් වයසට යනකොට, ළඩ වෙනකොට, තමන්ගෙන් වෙන් වෙලා යනකොට තමන්ට අඬන්න සිද්ධ වෙනවා. දුක් වෙන සිද්ධ වෙනවා. අපි හිතුවට අද මට පුළුවන් කියලා හිත හදාගන්න පිනතුනේ, ඒ වෙලාව ආවට පස්සේ ඒක සරල දෙයක් වෙන්නේ. මොකද ඒ වෙලාවේ බොහෝ වෙට අපේ ශරීරය දුර්වලයි. ඒ දුර්වල ශරීරයට පින්නොතින අඩු ගන්න අපට වාඩි වෙන්නවත් බැහැ වලට. ඇඳේ කෙලින් හිට ගන්නවත් බැරි වෙන අවස්ථාවක් අපට එනවා. තමන් හදලා තියෙන ගේ තමන්ට උඩ තට්ටුවට යන්න බැරි වෙන දවසක් එනවා. තමන්ගේම ශරීරය ඔළුව කෙලින් කරගන්න බැරි වෙලාවක් එනවා අපට. අපි අද කොච්චර ලස්සනට ශක්තිමත්ව හිටියා කියලා අප කිව්වත් වතුර බිඳුවක් කටට දාලා බොන්න බැරි මට්ටමක් අපේ ජීවිතවලට එනවා. එහෙම ආවත් පින්නතුනි තමන් මේ සතිය හා සතිපට්ඨාන දිනු කළ තියෙනවා නම් තමන් මානසික වැටෙන්නේ. තමන් ඒ වෙලාවේ දුක්ගෙන් සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් මෙන්න මේ රැකවරණය මේ පිළිසරණ ලබාගෙන නැහැ. බොහෝ දෙනෙක් එක්ක හිතන් ඉන්නේ තමන්ගේ දරුවෝ ගැන, නැත්නම් තමන් කරපු පින්කම් ගැන තමයි විශ්වාසය තියෙන්නේ. ඒ පින්කම් වලින් විතරක් පින්නතුනි මේක ලැබෙන්නේ අපට. ඒ පින්කම් තමයි ආශිර්වාදයක් මෙතෙන්ට එන්නේ. ඒ ඔබ කරපු දාන ආදී පින් දහම් ටික නිසා තමයි ඔබ මේ ධර්මය අහන්නේ. නැත්නම් ඔබට මේ ධර්මය ඇහෙන්නේවත් නැහැ. ඒ පින්කම් ටික කිරීම හරියට අපි ෆ්ලයිට් එකක් ගන්න, එයාපෝර්ට් එකට වාහනයකින් යනවා වගේ වැඩක්. අපි එයා ටිකට් එකක් ගත්තට ෆ්ලයිට් එක තමන්ගේ ගෙදරට එන්නේ නැහැ. තමන් එයාපෝර්ට් එකට යනවා. අන්නේ එයාපෝර්ට් එකට යනවා වගේ තමයි අම්මට තාත්තට සලකන එක, දරුවන්ගේ යුතුයකම් ටික කරන එක, අධ්‍යාපනය ලැබෙන එක, රැකියා ආරක්ෂා ටික කරන එක, ඒ ටික අර එයාපෝර්ට් එකට යන වාහනයක් ගන්නවා වගේ වැඩක්. හැබැයි ඒ ටික ඔක්කොම කරත් ඔබ බෝඩින් පාස් එක අරගෙන ෆ්ලයිට් එකට නැග්ගේ නැත්නම් ඔබේ ගමන යන්න වෙන්නේ. අපි බොහෝ දිනේ ගුවන් තොටුපළට යනවා, ගී ලොහේ වැවිදවිද ඉන්නවා. අඩු ගානේ බෝඩින් පාස් එකවත් ගන්න. අපි ආධ්‍යාත්මික ගමන් මගේ පිනොතනේ බෝඩින් පාස් එක කියලා කියන්නේ මෙන්න මේ දුක ඇතිවීම නැතිවීම පිළිබඳ ප්‍රොසෙස් එක දැනගන්නේ. දැනගෙන ඊට පස්සේ බෝඩ් වෙනවා කියලා කියන්නේ හරියට මේ සමත විදර්ශනා දෙකේ පුළුවන් තරම් ඉන්න එක. සතිය හා සතිපට්ඨාන දෙකේ ඉන්න එක. අපිට එච්චර කරන්න තියෙන්නේ ෆ්ලයිට් එක අරගෙන යන එක පයිලට් කරන වැඩ. අපිට ඒකට බොරු වෙන්න ඕනේ. අපි හරියට සතිය සහ සතිපට්ඨාන තුල ඉන්නවා නම් ගත වෙන හැම මොහොතක් පාසාම තමන් දුකෙන් නිදහස් වීමෙන් ඉන්නේ. තමන්ට නිවන එපා කිව්වත් තමන් මොහොතක් පාසා නිවන කරා ළඟා වෙමින් ඉන්නේ. ඇයි තමන් ඒ නිවන් දකින්න මාවතේ ගමන් කරමින් ඉන්නේ? ඒ සඳහා කෙනතුනි නිතරම සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අපේ හිත කියලා කියන්නේ පින්නතුනි හැම මොහොතෙම හේතුඵල ධම මත හට ගන්න දෙයක්. හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක්. ඒ සිත කියන්නේ නිකන් දෙයක් නෙමෙයි පින්නතුනි. ඒ සිතත් එක්කම වේදනා සංඥා සංඛාර විඥාන කියන තවත් ස්කන්ධ හතරක් හැම මොහොතෙම තියෙනවා. අපේ ජීවිතය කියන්නේ පින්නතුනි තම ලැබපු අධ්‍යාපනය කියන්නේ, ගෙදර කියලා කියන්නේ, වාහනය කියලා කියන්නේ, දරුව කියලා කියන්නේ, තමගේ ශරීරය කියන්නේ මේ මොකක් ගත්තත් සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ලත් එක මොහොතක එක සිතුවිල්ලක් විතර ඇති. දරුව ගැන හිතන මොහොතේ දරුවා. තමන් වෙන කෙනෙක් ගැන හිතනකොට ඒ වෙනත් කෙනෙක්. වාහනය ගැන හිතනකොට වාහනය. තමන්ගේ රැකියාව ගැන හිතනකොට හිතට රැකියාව. හැම මොහොතෙම එක වෙලාවක එක සිතුවිල්ලයි තියෙන්නේ. ඒ සිතුවිල්ල තියෙනකොට අනිත් කිසිම දෙයක් තමන්ට අයිති නැහැ. තමන් වෙනත් දෙයක් ගැන හිතනකොට අඩුවන්නේ තමන්ගේ ශරීරයවත් තමන්ට නැහැ. සිතන මොහොතේ අන්න ඒ සිතුවිල්ල තමයි තමන්ගේ සම්පූර්ණ ලෝකය කියලා කියන්නේ. අන්න ඒ සිතන සිතුවිල සාර්ථක කරගත්තොත් අපට සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. තමන්ගේ වාහනය ගැන මතක් වෙනකොට, දරුව ගැන මතක් වෙනකොට, ගෙදර මතක් වෙනකොට, අම්ම ගැන මතක් වෙනකොට මේ අතීතයේ නිරුද්ධ වෙච්ච සිතුවිල්ලක් දැන් මේ නැවත හටගත්තේ කියලා දැක්කොත්, ඒක හටගෙන එතරම් නිරුද්ධ වෙනවා කියලා දැක්කොතින් බාහිර තුල තමයි යැපෙන්නේ. නමුත් පිනොතනි අපට අපේ අවිද්‍යාව නිසා ඒ එන සිතුවිලි බොහෝ එකක් අපේ ජීවිත තුල තාමත් ෆයිල් ක්ලෝස් කරලා තියාගෙන ඉන්නවා. ඒව ඩිලීට් වෙලා නැහැ. ඕනම වෙලාවක ඕපන් කරගන්න පුළුවන්. රාත්‍රී දිනින්දි වෙන්නේ අර මේ ජීවිත කාලයේ ෆයිල් ටික විටින් හිට ඕපන් වෙනවා. ඇතැම් විට මිය ගිහිපු අය සමඬ සීනිදි පේනවනේ. හැබැයි පේනුනට පේන්නේ මිය ගිහිපු අය විදියටද? නැහැ. එයා ජීවත් වෙන විදියට පේන්නේ. ඇයි ඒකට හේතුව? ඒව නිත්‍ය වශයෙන් අරගෙන තියෙන. ඒ මිය ගිහිපු කෙනාගේ ශරීරය බාධාහනය කළ අලු ටික මුහුදටත් දාලා ඇති. නමුත් සිහිනෙදි පේනකොට තමන්ගේ අම්මා ආච්චි සිය හොඳට පේනවා. කෑම කන එකට ඔක්කොම ටික එකට ඉන්න කට්ටිය. ඒ කියන්නේ පිනුතින් අපි භවය තුල ඉන්න ඕනම වෙලාවක ඒ සිතුවිල්ලත් එක්ක ඒ තැනැත්තා ඉන්න ලෝකයේ තුල අපි නැවත ජීවත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනුතින් පුදුමය. රාත්‍රියේදී සිහිනේ පේන්නේ මේ ජීවිත කාලේ ෆයිල්ස් ටික විතරයි. අපට අපේ ජීවිත අවසානයේ චුතිචිත්‍ය අවස්ථාවේදී පින්නතුණි කල්ප ගාන කතියති ඔක්කොම ෆයිල් ටික එක ලයින් එකකට එනවා. අපි උදව් කරපු අය, කරදර කරපු අය එක මොහොතෙන් පින්නතුණි කල්ප 500කට කලින් කරපු පින්කමක් මතක් වෙලා දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. කල්ප 100කට කලින් කරපු අකුසලයන් නිසා ඔක්කොම ටික පල්ලෙහාට වෙලලා පහළ තැනකට යන්නත් පුළුවන්. ඒක තමයි කියන්නේ. අන්තිම මොහොත කියන්නේ ඒ තරම් ප්‍රබලයි මේ හිත. මේක තමයි චිත්ත නියාමය කියලා කියන්නේ. ඒ චිත්ත නියාමයට කිසිම පවුරු වලලු කිසිවක් නැතුව සියල්ලක්ම එකම ලයින් එකකට පේන වෙලාවකුත් වෙනවා. ඒ මේ ජීවිතය අවසාන මොහොතේ. ඒකත් එක්ක තමයි ඊළඟ මොහොතේ ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ. ඉතින් මෙන්න මේ අනතුරු අපි කාගේත් ඉදිරිපිට තියෙනවා පේනතුනේ. මේක සරල දෙයක් නෙමෙයි මේක. මෙන්න මේ නිසා තමයි අපි අප්‍රමාදී වෙන්නට ඕන. අද අපට ලැබිලා තියෙන මේ සම්පත්තිය අහිමි වෙන පිනතුනේ ඒක SPY ගහන මොහොතයි යන්නේ. මේ SPY ගහලා ඊළඟ S2 හරින්නේ මාළුවෙක්ගේ කුසේ වෙන්න පුළුවන්. මේ S2 පිය වෙලා ඊළඟ හැ හරින්නේ දිව්‍ය ලෝක වෙන්න පුළුවන්. මේ S2 වහලා ආයෙ හරිනකොට ඇතැමිට අවීචිය වෙන්නත් පුළුවන්. ඒ තරම් අනතුරක් අපි ඉදිරියේ තියාගෙන මේ ඉන්නේ. අන්න ඒ නිසායි අපි අප්‍රමාදී වෙන්නට ඕනේ. ඒ අප්‍රමාද වීම මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙමෙයි. මේ මොහොතේ මේ අපට මේ දුක් ටික නිදහස් වෙන මේ ධර්මයේ තියෙන. සිතරේන හැම සිතුවිල්ලක්ම අනිත්‍ය වශයෙන් බලන්න. බලන්න බලන්න පින්නතුනි තමන් බාහිර පුද්ගලයන් මගේ පුතා මගේ දුව කියලා ඒකට වරි වෙන ගතිය එන්නන මඩු වෙනවා. මතක් වෙනකොටම තමන් දන්නවා තමන් මේ සිතින් නිර්මාණය කරගත්තු දෙයක් කියලා. බාහිර දෙයක් ද්‍රව්‍ය තුල දරුවෙක් නැහැ කියලා තමන් දකිනවා. දැන් බලන්න තමන්ගේ ළඟම ඥාතියෙක් තමන් ආදරය කරම ඥාතියෙක් එක තමන් හිටියේ කියලා කියන බලන්න. ඔළුව අත ගගා නෑ හුරතල් කර කර අපි ඉන්නවා. ඒ තැනැත්තා මිය ගියොතින් බලන්න. දැන් ඒ තැනැත්තා අපේ ළඟ එනකොට යාට පොඩ්ඩක්වත් හානියක් වෙන අපි දෙන්නේ නැහැ. ඉදි කටුවකින්වත් අනින දෙන්නේ නැහැ කාටවත්. ගිනි පුරකින්වත් පොඩ්ඩක්වත් පිච්චෙන දෙන්නේ නැහැ අපි. අපි දැන් හිතන් ඉන්නේ මේ ශරීරය මගේ දුව, මගේ පුතා, මගේ දරුව කියලා හිතන් ඉන්නේ. හැබැයි ඒ දරුව මිය ගියාට පස්සේ බලන්න. Taman තව දුරටත් ගෙදර තියාගෙන ඉන්නවද? ඒ දරුවා මෙතනින් කපලා එම්බාම් කරනවනේ, ඔක්කොම ටික කරනවා. Tamanගේ අතිම සලිවිදන් කළා ආදාහනයත් කරනවනේ. අර ඉන්න කාලේ ගිනි පුරකින්වත් පුච්චන දුන්නේ නැහැ. දැන් Tamanගේ අතිම සලිවිදන් කළා මුළු ශරීරයෙන් පුච්චන අලු එකක් අරගෙන එනවා. එතකොට පින්නතුනි ඇත්තටම මේ රූපය තුලද දරුවා උන්නේ? මේ රූපය තුල නම් දරුවා ඉන්නේ මරුණට පස්සේ තමන් තියාගන්න ඕනේ නේද? තියාගන්නවද? මරුණට පස්සේ අඩු ගන්න එකට නිදිය ගන්නවත් නෑ. බය ඊට පස්සේ. දවස් 3-4ක් තිබ්බොත් කාමරේ කායි කාමරේට ඇතුළු වෙනවත් නෑ ගඳේ කියලා. නහය වහගෙන යන්න ඊට පස්සේ. පින්නතුනි අද අපි අවිද්‍යාවෙන් මේ රූපය තුල තමන්ගේ දරුවා ඥාතිවර ඉන්නවා කියලා බැසගෙන ඉන්න මේ අවිද්‍යාව සම්පූර්ණම නොදෙනීමේ වෙන දෙයක් මේක. බාහිර දේ තුල විතරක් නෙවෙයි පින්නතුනි අපේ ශරීරයම බලන්න. අද තමන්ට අද මට අයිතිව තියෙන මේ ශරීරය එක මොහොතේ මගේ විඥානය මෙතනින් නිරුද්ධ වීමත් සමගම වෙනත් ශරීරයක් තුල බැසගත්තට පස්සේ මේක මගේ සහෝදරටත් වෙන්නේ. තමන්ගේම ශරීරයට එහෙමනම් වෙන ශරීරයක් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒ නිසා මෙන්න මේ යථාර්ථය පසක් කරගන්නට නම් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ ඥාතිගෙන් අයින් වෙලා යන කැලේට දුවන කියලා නෙමෙයි කිව්වේ. මේ ටික පරිහරණය කරන ගමම පින්නතුනේ අපි මේ දුකෙන් නිදහස් වෙන්නටත් ඕන. ඒ දුකෙන් නිදහස් වෙන තමයි මේ පහසුවන් ටික ඔක්කොම අපිට ලැබෙලා තියෙන්නේ. අපේ උත්සාහයෙන් විතරක් නෙවෙයි සසර හුඟක් පින්කම් කළා ප්‍රාර්ථනා කළා. අනේ මට හොඳ රටක් ලැබෙන්න, හොඳ රැකියාවක් ලැබෙන්න, හොඳ ප්‍රදේශයක් ලැබෙන්න, බණහන ලැබෙන්න කියලා හුඟා ප්‍රාර්ථනා කළා ආපු අය ඔබ. ඔබට අතීතය අද මතක නැතිකම තියෙන. එතකොට අපි මේ ලෝකෙට ආයෙම මේ සද්ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙම ඇවිල්ලා ඉන්නේ. නමුත් අපි බොහෝ දිනකට මේක අමතකයි. ඒ අමතක වෙච්ච දේ නැවත අපිට මතක් කරලා දෙන්නේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයෝ මේක කල්යාණ මිත්‍ර මේක කියලා දුන්නා පස්සේ නැවත අපි අවදි වෙලා ඉක්මනටම අර ඉලක්කයට අපි යනවා. හැබැයි ඒ ඉලක්කයට අනේක විතරක් නෙමෙයි පිනොතුනි. අපි අපේ ඥාතියන්ට හැම දිනාටම උදව් කරමින් තමයි මේ ගමන යන්නේ. මේ ධර්මයේ දැනගන්න පිනොතුනි දැනට වඩා අපි ඥාතියන්ට උදව් කරනවා. දැන් අපි උදව් කරන්නේ අපේ අම්මට තාත්තට දුවට පුතාට ඥාතියන්ට මොනබුරු මිනි බිරියන්ට විතරයි දැන් අපි උදව් කරන්නේ. නමුත් මේ ධර්මයේ දැනගත්තට පස්සේ කොහොමද පින්නතුනි? ගියාත්මේ අම්මලට තාත්තලටත් උදව් කරනවා. ඇත්තටම අපට මේ ජීවිතේ මේ සුගතිය ලබා දෙන උදව් කරේ කවුද? මේ ආත්ම භාවයේ අම්මද? නැහැ පින්නතුනි. ඇත්තටම උදව් කරේ ගියාත්ම භාවයේ අම්මල තාත්ත. ගියාත්ම භාවයේ අම්මල තාත්තලේ උදව්ව නොකරනම් අපට දුර්වල විඥානයක් නම් අම්මගේ කුසේ බැසගත්තේ මේ ආත්ම භාවයේ අම්මගේ. උපතින්ම අපි අන්ධ වෙන තිබුණා. බිහිරි වෙන තිබුණා. මන්ද බුද්ධික වෙන තිබුණා. නොයෙක් විදිහට අඩුපාඩුකම් වෙන තිබුණා. ඒ නිසා හොඳ හිතක් ඇති කරලා ඒ ප්‍රතිසන්දි විඥානේ ඊටාම ශක්තිමත් විදිහට පෝෂණය කළේ අපේ ගියාත්ම භවල අම්මල තාත්තලා. අපි ඇත්තටම පිනතුනේ දිවාරය දෙක්කී පින්කම් කළා. ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරන්න ඕන. ඒ නිසා තමන් කරන හැම පින්කමක්ම මේ විශ්වයේ නොයෙක් තැන්වල ඉන්න අපේ අතීත අම්මල තාත්තල ඥාතීන් ගුරුවරුන්ට අපි දිනපතාම පින් අනුමෝදන් කරනවා. අපි විශාල පිරිසට උදව් කරන පින්නතනි. දැන් අපි කරන්නේ මොනවද කියලා හිතෙනවා. දැන් බලන්න ඔබ වෙනුවෙන් ලෝකෙ කී දෙනෙක් නම් උදව් කරනවද? කෑම බීම ටික හදලා දෙන්න, ඇඳුම් පැනඳුම් ටික හදලා දෙන්න, පාරවල් හදන්න කී දෙනෙක් ඔබට උදව් කරනවද? ඔබ බලන්න ගතවුණු පැය 24 ඔබ ලෝකෙට මොකද කරේ කියලා. ඔබේ දරුවට කැම ටික කවපු එක විතරයි කලේ නේ ගෙදර කැම ටික කවපු එක විතරයි කලේ. ඔබ වෙනුවෙන් කී දිනෙක ලෝකේ දෙන මහන්සිය නොද දිනපතාම. ඒ උදව් කරන්නේ ඇත්තම පින්නොතනි ධර්මයක් දන්න අයවත් නෙවෙයි. කිසිම දහමක් දන්නේ නැති අය ඒ තරම් ඔබට උදව් කරනවා නම් ධර්මය දන්න මේ තරම් සම්මා සම්බුදුරෙගේ දහමක් දන්න ඔබ කොයි තරම්නම් ලෝකෙට කෘතඥ වෙන්න ඕනද? කොයි තරම්නම් ඉහළ මානසිකත්වයක ඔබ ඉන්න ඕනද? කොයිතරම්නම් ලෝකෙට පිහිට වෙන්න ඕනද අපි? ඒ නිසා අපි නොතනි බුදුහාඳුරන්ගේ දහම කියලා කියන්නේ අපි මේ දහම ඉගෙන ගන්න අපේ කාලෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. අපි කරන පින්කම් වලින් උපරිම පිරිසකට යහපත කරනවා. අපි ගත කරන ජීවිත කාලය තුළ තමගේ ඥාතීන්ට වගේම තව බොහෝ දෙනෙකුට උදව් කරනවා. ඒ උදව් කරන්නේ සාමාන්‍යයෙන් ආහාර පානයකින්, ඇඳුමකින්, රැකියාවකින්, ගෙදරකින් වගේ දේකින් විතරක් නෙවෙයි. විශේෂයෙන්ම ධර්මයෙන් උදව් කරනවා. ධර්මයේ නැමැති ආලෝකය කෙනාගේ ජීවිතයට ලබා දෙනවා. ඉක්මනටම මේ දහම රකින්න, ඉක්මනට පින්කම් ටික කරන්න, ඉක්මනටම හිත සමාධිමත් කරගන්න. හැකිතා අනිත්‍ය සංඥා වඩන්න. නැත්නම් ඔයාලට අනාගතයේ දුක් වෙන්න වෙනවා. අනාගතය අඬන්න වෙනවා කියලා කලින්ම මතක් කරලා දෙනවා. එනිසා පින්නතුනි හැකිතා දුරට මේ දුකෙන් නිදහස් වෙන්න නම් ටික ටික නමෝ සමතේ දිනු කරන්න. බුදුහාමර දේශනා කළා බුද්ධිමත් මිනිසියෙකුගේ ඉහළම කාර්යභාරය තමයි චිත සමතේ දිනු කිරීම. හිතේ සමාධිමත් බව දිනු කරන්න. හිතේ ඒකාග්‍රතාවය ටිකින් ටික වැඩි කරගන්න. මේක තමයි තමන්ගේ සැබෑ සතුට ලැබෙන ක්‍රමය. තමන්ටම පේන සතුට වැඩි වෙන ආකාරය පේනවා. ඒ සතුට වැඩි වෙන ආකාරය පින්නතුනේ බාහිර දෙයක් මත යැපිලා නැති නිසා ශරීරයේ වයසට යද්දී සතුට වැඩි වෙනවා. අනිත් අයගේ පොඩි කාලේ මල් වගේ හරි ලස්සනට ඉන්නවා. ටිකෙන් ටික රූපේ වෙනස් වෙද්දී සතුටක් නැති වෙලා යනවා. නමුත් පින්නතුනේ ධර්මයත් එක්ක ලබන සතුටේ ලක්ෂණය තමයි ශරීරය කොයිතරම් දුර්වල වුණත් ඒ මොහොනේ තියෙන පහපද්ව ආඩු වෙන්නේ නැහැ. එන්න එන්නම තමන්ගේ සතුට වැඩි වෙනවා. හැයි ඒ සතුට භෞතික දෙයක් මත යැපිලා තියෙන සතුටක් නෙවෙයි. ඒක සම්පූර්ණ ආධ්‍යාත්මික දෙයක්. ඒක බාහිර කෙනෙකුට පැහැර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බාහිර රූපයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළා, ගඳ සුවඳක් වෙනස් කළා, බඩමුට්ටු මාරු කළා, එහෙම දෙයකින් මේ සතුට වෙනස් කරන්න බෑ. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්තසරණ නාඤ්ඤ සරණ. තමම තමන්ට පහනක් කරගන්න, දිවිනක් කරගන්න, පිළිසරණක් කරගන්න. නාඤ්ඤ සරණ. වෙන සරණක් නෑ. තමන්ට බරපතල ස්නීපයක් හැදුනොත් තමගේ දරුව වෛද්‍යවරයෙක් කියලා තමට මූත් කරන්න බෑ. ඒකටත් කරන්න බෑ. අඩු ගානේ ලංකාවේ නම් ඕන වෛද්‍යවරයෙකුට කියලා පෙන්වන්න හරි පුළුවන්. මෙහෙමවත් බෑ. අඩු ගානේ දරුවටවත් ප්‍රතිකාර කරන්න බෑ. ඒ ඉන්ෂුරන්ස් ප්‍රොසීජර් එක එහෙම යන්නටත් ඕන. මෙහි අපි පහසු ගන්න තියෙකල හිතාගෙන ඉනවනේ. එතැමිට වතුර ටිකක් අත් දෙන්න බෑ. මෙහි නීති අනුව. අම්මා තාත්තා කියලා දීපියක කියලා තියුණා තියෙ මොන හරි මම අවසානට ලයිෆ් සපෝට් දෙන්න එපා කියලා මුකුත්ම කරන්න බෑ කටීට පස්සේ. පින්නතුනේ එවැනි තත්ත්වයක් මත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ නාඤ්ඤ සරණ ධහමම සරණක් කරගන්න දිවෙනක් කරගන්න පිළිසරණක් කරගන්න එතකොට තමයි අපට සැබෑ පිළිසරණ වෙන්නේ ඒ සඳහා අපි පුලුවන් තරම් දුරට අප්‍රමාදීව මේ ධම්මග තුර ඉදිරියට යන්නට ඕන ඒ සඳහා දානෙ අවශ්‍යයි සිල්වත් බව අවශ්‍යයි භාවනා අවශ්‍යයි මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාම අපි අකණ්ඩව කරගන්න ඕන මේ හැම දෙයකම ප්‍රතිඵලය තමයි සචිත්ත පරියෝධපණන් කියපු විදිහට තමන්ගේ හිත එන්න එනම පිරිසිදු වෙනවා. ලෝභ දේශ දෙකින් විතරක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් බුදුදහමෙන් අනුශාසනා කරන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් සිත මුදවා ගන්න එක. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ ඇසෙන් රූපයක් පේනකොට මේ රූපයේ බාහිරේ තියෙන කියලා හිතන ගතිය. අවිද්‍යාව කියන්නේ යමක් යම් experience එකක් ලැබෙනකොට ඒ experience එක කලින් තිබ්බ එකක් මට මේ experience වෙන්නේ කියලා හිතන එක. මේ පන්සල දකිනකොට සම්මුති සත්‍යනුව කලින් දැකපු පන්සල තමයි. නමුත් වෙනුතින් පරමාර්ථ සත්‍යයත් එක්ක ගනකොට මේ මොහොතේ නිර්මාණය කරන මේ ලෝකයක් අපි තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අප විසින් නිෂ්පාදනය කරගන්න ලෝකයක් මේ තියෙනවා. හැම වෙලාවෙම කණ්ණාඩි ළඟට යෑමක් මේ තියෙනවා. කන්නාඩි ළඟ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඒක එහෙම නිරුද්ධ වෙනවා ආයි එකට යනකොට කලින් රූපය වගේ එකක් තමයි පේන්නේ නමුත් කලින් රූපය වෙනකම් බලන් හිටියේ නැහැ නමුත් අපට අපේ අවිද්‍යාව නිසා අපට නිතරම පේන්නේ කන්නාඩිය මතක් වෙනකොටම තමන්ගේ රූපයත් එක්ක තියෙන කන්නාඩිය තමයි මතක් වෙන්නේ තමන් ෆ්‍රිජ් එක අරිනකොට තමන් ගෙදර සීතලකරණය තමට මතක් වෙනකොට කොයි වගේ සීතලකරණයක්ද මතක් වෙන්නේ තමන්ට ලයිට් පත් වෙන සීතකරණයක්ද ලයිට් ඔෆ් කරව සීතකරණයක්ද ලයිට් පත් වෙන ඒ පත් වෙන ලයිට් එක දැන් පත් වෙන නැද්ද තියෙන්නේ නෑ පත් වෙලා නෙවෙයි තියෙන්නේ නේ අන්නේ වගේම තමයි පේනතින අපේ ජීවිතය කලින් අර දැකපු ලයිට් එකත් එක පත් වෙන එක තමයි දැන් මතක් වෙන්නේ නේ ඔබට අම්ම මතක් වෙනකොට ගෙදර මතක් වෙනකොට දරුව මතක් වෙනකොට හැම වෙලාවෙම තියෙන්නේ අර ෆ්‍රිජ් එක වගේ තමයි. කලින් තමන් අරමුණට ගත්තු එක තමයි දැන් තමන්ගේම මයින්ඩ් එක තමයි දැන් මේ තමන් රීඩ් කරන්නේ. යථාර්ථය නෙවෙයි. මේ ෆ්‍රිජ් එක විතරක් නෙවෙයි පේනතරේ. තමන්ගේ ළඟ ඉන්න දරුවත් එහෙම තමයි. තමන් මෙතන ඇසින් මේ මොහොතේ බැලුවත් තමන් මේ එක්ස්පීරියන්ස් එක දරුව කියලා ගන්නකොට මුලින් දැකපු එක නිරුද්ධ වෙලා දෙවණියට මනසින් තමයි මේ ගන්නේ. ඒ තරම් ගැඹුරු දහමක් තමයි මේ බුදුහාඳුර කෙනෙක් ලෝකයේ පහළලා දේශනා කරේ මේ දර්ශනය පිනතුනේ අනිත් සියලුම දර්ශනයන්ගෙන් වෙනස්. ඒ නිසා තමයි බුදුදහමට කියන්නේ පටිසෝතගාමී කියලා. මේක උඩුගම් බල යන දහමක්. ලෝකයන්ෙත් ඔක්කොම දර්ශනාගම් එකම පැත්තකට යන්නේ. මොකක්ද එකම පැත්ත? ඔව් ඒ කියන්නේ තමන් රූපයක් දකිනවා නම් අනිත් හැම කෙනාටම ඒ රූපේ එහෙම දකින්න පුළුවන්. තමන් රූපයක් දකිනව නම් ඒ රූපය කලින් තිබෙච්ච රූපය තමයි තමන් දැක්කේ. තමන් දැකලා ඉවරනාට පස්සේ ඒ රූපේ හැම විතර වෙනවා කියන කාරණේ. අර ෆ්‍රිජ් එක වහලා ආවත් තමන් ෆ්‍රිජ් එක පත් වෙනවා කියන එක වගේ තමයි. පින්නතුනි මේකෙන් තමයි සම්පූර්ණයෙන්ම අපේ බුද්ධිය විකසණය වෙන්නේ. තමන්ට ප්‍රඥාව ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට කියන්නේ පින්නතුනි මේ ප්‍රඥාව ලබා ගන්න ක්‍රමය කියන්නේ. ඒ ප්‍රඥාව ලැබෙන්න පින්නතුනි අපි නිදහස් පුද්ගල බවටපත් වෙනවා. විමුක්තිය කියන්නේ මේක. නිදහස කියන්නේ මේක. නිවීම කියන්නේ මේක. බාහිරින් නිවීමක් හොයාගෙන යන්නේ නැහැ. බාහිර යුතුයකම් ටික විතරයි කරන්නේ. යුතුයකම් කළ තමන් යුතුයකම් වලින් නිදහස් වෙනවා. තමන්ගේ සැනසීම තියෙන තමන්ගේම අභ්‍යන්තරේ. අපි හිතාගෙන ඉන්න තමන් ලබන වැටුප, රැකියාව, දරුවා තමන් සැනසීමගෙන දෙයි කියලා. ඒ බාහිර දෙයක් තියාගෙන යන අඩු ගානේ මෙච්චර අපි සලකන අපේ ශරීරවත් අපටයි සලකන්නේ. හැමදාම උදේම උණු හොදන්න ඕනනේ. දත් මදින්න ඕන. දැන් ජීවිත කාලේ මෙච්චර අවුරුදු දවස් දහස් ගණනක් මේ හේදුවා අනේ අද නම් හොදන්න ඕනේ නැහැ මූණ කියලා පුරවන් දෙන්න. අපේ ශරීරය යන්නේ මට අද හරි අමාරු වැඟට ඒ නිසාද මූණ නොසොද ඉන්න කියලා. ඒත් කියන්නේ අදත් ගිහින බොහෝදපන් කියලා තමයි කියන්නේ. පින්නොදෙන ඉහිම සලකපු අපේ ශරීරයවත් අපි වෙනුවෙන් ප්‍රතිපකාර කරන්නේ නැහැ. මෙච්චර සලකපු අපේ ශරීරය හැමදාම ලස්සනට තියෙන්නේ කෙස්ටි කී දෙන්න එපා කිව්වට නොයිද තියෙන්නේ. කුදු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරට එහෙම නොවිය තියෙන්නේ. දත්ටි ගැහෙන්න එපා කියලා කිව්වට එහෙම වෙන්නේ නැහැ. එච්චර සලකපු අපේ ශරීරයත් අපට නොසලකා හරිනව නම් පින්නොදෙනි අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ගේ හිත මේ සද්ධර්මයේ පිළිසරණ කරගන්න. සද්ධර්මයේ පිළිසරණ කරගන්නවා කියන්නේ මොකද්ද පින්නතුනි? සම්පූර්ණයෙන්ම සද්ධර්මය කියලා කියන්නේ රැකවරණය කියලා කියන්නේ සතිය මත ජීවත් වීම, සතිපට්ඨානෙ මත ජීවත් වීම. තමන්ගේ කය සාසිත ගැන පූර්ණ අවධානයෙන් ඉන්න. අනිත්‍යතාවය බලමින් ඇතිවීම නැතිවීම නුවණින් දකිමින් කාලය ගත කර. මේක තමයි අද අප දේශනා කරන්න බලාපොරොත්තු වුණු කාරණා ටික. ඉතින් කාලය ගත වුණානේ. පිනතුන තා මොනවා හරි අහන්න තියෙනවා අහන්නත් පුළුවන්. ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් today we discuss the path how we get rid of suffering. Whenever we are suffering, whenever we are unhappy, it means we don't live in the present moment. We live in a past experience which happened in the past. If we want to overcome suffering, actually we should keep our attention in the present moment. Not only living in the present moment, at the same time, we should reflect on impermanence. Always our mind arises and immediately it ceases. Not only just mind, it belongs to other four things. They are perception, feelings, consciousness, and mental formations. And forms. These five things are together, five aggregates. Always these five aggregates arise and immediately these ceases. According to Buddhism, if you can understand the nature of these five aggregates and reflecting on impermanence, actually at the moment we don't depend on anything or anyone in outside. We completely depend on inside, our wisdom, understanding. Then Buddha says, this is the real liberation, freedom that we can gain in this life. Buddha pointed out the way how we overcome suffering, how we live in a protection. Buddha says, if someone can live in a protection, it means he should live in mindfulness. Living in mindfulness, contemplating on impermanence, is the real protection. It is like the field of the Buddha. Buddha says, whenever we live in the mindfulness, it means we are living in the field of the Buddha. Whenever we are away from mindfulness, it means we are living in the field of the Mara or devil. It means he can bring us suffering. But if we want to overcome suffering, if we want to achieve the real liberation, we have to live in the present moment, mindfulness, awareness, with reflecting on impermanence. For that, we have to practice three disciplines: Sila, Samadhi, and Panya. Sila means virtue or discipline in our speech and behavior. Concentration means awareness or keeping our attention in the present moment with the wholesome object, such as loving kindness, breathing meditation. These are the techniques that we can use to live in the present moment. And also, not only living in the present moment, at the same time, if we can reflect on impermanence, which happens to our mind and body, then we can understand the world reality. At that time, we don't depend on outside. We completely depend on our wisdom. It means we have overcome suffering. This is the path that Buddha explained for his entire life, for 45 years, with compassion and loving kindness. If we can practice this path, actually we are so fortunate, we can overcome aging, death, and rebirth. Buddha explained the highest challenges that we have in our life. They are aging, death, and rebirth. Other things are not severe challenges. The main challenges that we have in our life is that these three things: aging, jara, marana, death, and jati, rebirth. Whenever we are living in the present moment with mindfulness and reflecting on impermanence, at the moment we have overcome these three challenges: aging, death, and rebirth. This is the real liberation. This is the place that we should give the priority to practice in our day-to-day life. Then we can give a very highest value to our life. We were born to achieve this real liberation in this time, the dispensation of the Buddha, Buddha Sasana. For that, I wish you all the best. By the power of these all meritorious deeds, may your all righteous wishes meet with success, and may our departed relatives also enjoy with these merits, and finally may they attain final bliss of liberation. With that intention, let's transfer these merits to our departed relatives too. Idam me nyati nam hoto suketa honto nyatayo. Idam me nyati nam hoto suketa honto nyatayo. Idam me nyati nam hoto suketa honto nyatayo. By the power of all these meritorious activities that you acquired here, may guardian deities and angels also rejoice with these merits, and may they enhance their spiritual energy. May they keep their eye on you too. With that intention, let's transfer these merits to guardian deities and angels too. Akasatta ca bhummatta devanaga mahittika Punyantam anumoditva chiram rakkhantu sasanam Akasattha ca naga mahiddhika Punyantam anumoditva chiram rakkhantu desanam Akasattha ca bhummatta devanaga Punyantam anumoditva chiram rakkhantu tvam sada. Hodai pinnutuni me gata vena dinehi pinnutun arathavat vidiyata taman me dine gata kala tamange hite apamana punya chetana kusala chetana janita karagatta me dharma margaye tula wada wada tidirata yannata dahire shakti athi karagatta kiyala hama denekma saturata patwanna ras karagat me utum puni dharmen anisansayen pinnutun hama denatama මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත්වන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.